2013 වසරේ 11 වෙනි මාසේ 5 වෙනිදා භාවනා වැඩසටහන. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යමෙක් ධර්මයේ දකීද ඔහු මා දකිනවා. බුදුරජාණන් වහන්සේලා ඇස්වලින් නෙමේ දකින්න පුළුවන්, නුවණින් ප්‍රඥාවෙන් බව ඒ වචනේම සම්බුද්ධ වචනේම අපිට තේරුම් යනවා. අද මම පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්න, ඔය ඕනම භාවනා මධ්‍යස්ථානයක දකින්න තියෙන බෝඩ් එකක් මම අරන් ආවා. මහා කච්චායන කියන මේ රහතන් වහන්සේ දේශනා කරපු මේ වැකියක් තමයි මේ බොහෝ භාවනා මධ්‍යස්ථානවල මේක දකින්න තියෙනෝම තමයි. අය නැති එකක් නෑ. මේක දැකලා තියෙනවද? මේක තියෙනවනේ. ආ නහරි. මේ බෝඩ් එක හැම භාවනා මධ්‍යස්ථානයකම දාලා තියෙන මේක වැරදි විදියට ගත්තොත් නොමග යන, හරි විදියට ගත්තොත් නිවන් දකින බෝඩ් එක. වැරදි විදියට ගත්තොත් නොමග යන, හරි විදියට ගත්තොත් නිවන් දකින බෝඩ් එකක් තමයි මේ බෝඩ් එක. ඉතින් මේක අපි කුඩා කාලෙන් දැක්කා. ඉතින් අපිට මොකද්ද කියන එක තේරුන්නේ නැහැ. මොකද අකුරත් තුළ සත්‍යයක් නොපිහිටන නිසා අපිට ඒක දැනුන්නේ නැහැ. ඒ නිසා අපිට මේ වචනයක් නෙමෙයි සත්‍ය කියන්නේ. අපිට දැනෙන විදිය, දැනෙන විදිය හරි කරගන්න මේ අපි උත්සාහ කරගන්නේ හරි වචනේ මොකද්ද කියලා ගන්න නෙමෙයි. දැනෙන විදිය නිවීමක් තියෙන්න ඕන. දැනෙන විදියේ සුවතාවයක් තියෙන්න ඕන. එහෙම නැතුව වෙන කිසි දෙයක් නෙමෙයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. දැනෙන විදියේ හොඳ බවක් තියෙන්න ඕන. දැන් මේ රහතන් වහන්සේ කෙනෙකුගේ ස්වභාවය තමයි මේ දේශනා කරලා තියෙන්නේ. මේ අපි කෙටියෙන් මෙහෙම සඳහන් කරමුකෝ. මුලින් ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකු මෙන්ද, කන් ඇත්තේ නමුත් බිහිරෙකු මෙන්ද, නුවණැත්තේ නමුත් මෝඩයෙකු මෙන්ද, බල ඇත්තේ නමුත් දුබලයෙකු මෙන්ද, රූප ශබ්ද ආදී අරමුණක් හමු වූ කල්හි ඒ කිසිවක් නොඇලී නොගැටී සිටිය යුතුයි. මහා කච්චායන මහරහතන් වහන්සේ. ඉතින් ඇත්ත වශයෙන්ම යුතුයි කියලා එකක් නැහැ මේ. දැන් මේ වචනේ අන්න එතන තමයි වරදින්නේ. නොගැටි සිටිය යුතුයි. අන්න එතන තමයි වරද්දලා තියෙන්නේ. නැත්නම් අනිත් ඔක්කොම ටික හරි අපේ කට්ටියනේ අනේ. අර පල්ලෙහා ටික සංස්කරණය කරන්නේ. අර උන්වහන්සේ උඩ ටික දේශනා කළා. මෙතන අර යුතුයි කියලා අනක් කළා. ඒ අනට මේක කරන්න බෑ. මේක සාමාන්‍ය පුතඥ පුදුම මිනිසෙකුට කරන්නත් බෑ. සාමාන්‍ය පුදුම මිනිසෙකුට කරන්න පුළුවන් කමකුත් නෑ. ඒ නිසා ධර්මයේ නිවැරදි විදියට ගන්න අපි පුරුදු වෙන්න ඕන, තේරුම් කර ගන්නට ඕන මේ රහතන් වහන්සේ නමකගේ ස්වභාවයයි. ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකු මෙන්ද. ඇස් තියෙනවා හැබැයි අන්ධයෙක් වගේ දකිනවා. අන්ධෙක් කොහොමද දකින්නේ? අන්ධයෙක් දකින්නේ කොහොමද කියලා, අන්ධයෙකුට කරවල පේනවද? අන්ධයෙක්ගෙන් අහලම බලන්න ඕනනේ. කරවල පේන. හැබැයි කරවල පේන අයත් ඉන්නවා. මොකද අන්ධභාවයේත් එක එක ස්වරූප තියෙන කට්ටිය ඉන්නවා. සාමාන්‍ය ඡායා ආලෝකයේ තියෙන පේන අයත් ඉන්නවා. කන් ඇත්තෙකු නමුත් බිහිරෙකු මෙන්ද? බිහිරට එහෙම මොනවා හරි කියලා ආට ඇහුනද කියලා ඇහුවා. මෙයා කියනවාද මට ඇහුන්නේ නැහැ කියලා? ඈ? මට ඇහුන්නේ නැහැ කියලා කියනවාද? ඊට පස්සේ නුවණැත්තෙකු නමුත් මෝඩයෙකු මෙන්ද? මෝඩයෝ කොයි වගේද? කොයි වගේද මෝඩයෝ? මෝඩයෝ කොයි වගේද කියලා දන්නේ නැහැ නේද? ඒකම තමයි මෝඩකම. මෝඩයෝ කොයි වගේද කියලා දන්නේ නැති එකම තමයි මෝඩකම. බල ඇත්තේ නමුත් දුබලෙකු මෙන්ද? දුබල කෙනෙක් කොයි වගේද? බලන්න මේ වචනයෙන් කියන්න බැරි දෙයක් මේ රහතන් වහන්සේ යම් ආකාරයක ග්‍රහ්ම්‍ය කිරීමට උත්සාහ කළා. ගොනු කරන්න උත්සාහ කළා. රූප ශබ්ද ආදී අරමුණක් හමු වූ කලෙහි ඒ කිසිවක් නොඇලී නොගැටී සිටිනවා. නොඇලී නොගැටී කියන දෙකක් මෙතන තියෙනවා. අන්න ඒ වචනේ හරි වැදගත්. නොඇල්ම මෙන්න නොගැටීමද තියෙනවා. නමුත් අපි අය මේක තේරුම් කරගත්තාම මොකද කරන්නේ? ගැටෙනවා. මොකද? ඌව වෙනක් නෑ. ඌව පිළිගඳයි. ඌව කුණු වෙනවා. ඌව නරක් වෙනවා. ඌව හරි අප්‍රසන්නයි. මේ ශරීරේ බලු අමනයක් වගේ ආහාර තියනවා කියා මොකද වෙන්නේ? අපි ගැටෙනවා ඒවත් එක්ක. එහෙම නැත්නම් හම්බෙන රූප ඒව මස් කර කර බලනවා. වෙන් කර කර බලනවා. කටු කර කර බලනවා. එතකොට එතන මොකද්ද කියන්නේ? මේකේ කියපු දෙයට වඩා වෙනස් දෙයක් එක වෙන්නේ. එතකොට එතන එයා ගැටෙනවා. කරුණ ඉදිරිපත් කළා, සාධක ඉදිරිපත් කළා, චෝදනා ඉදිරිපත් කළා, චූදිතේ කළා, හිරේ දානවා. අරවුණු කෙලෙස් හිර කරනවා. හිර කළාට නැති වෙන්නේ නැහැ. නොඇලීම මෙන්ම නොගැටීමද වැදගත්. නොඇලීම මෙන්ම නොගැටීමද වැදගත්. ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකු මෙන්ද? දැන් ඔබට ඇහැක් කියලා කතා කරන්නේ මේ මස් ඇස් දෙකට නෙමෙයි. අන්ධ කෙනෙකුටත් ඇහැක් තියෙනවා. මොකද්ද? එයාටත් පුළුවන් එක එක දේවල් මවමව බලන විඥානයක් තියෙනවා. මැවිල පේන එයාට හිතෙන දේවල් තියෙනවා. අපි ඇහුවාම ඔබට අහස මොන වගේද හිතෙන්නේ කියලා බලන්න එයා කියන යම් කිසි දෙයක්. එත් අන්න එතන තමයි ඇස. මස ඇස නොවේ. එහෙමනම් ඒ ඇසින් එයා බලනවා. අන්ධයෙකු මෙන් බලනවා කියන්නේ මොකන්ද? ප්‍රභේදනය කරන්න නැතුව බැලීම. ප්‍රභේදනයකටපත් වෙනවනේ. මේක හොඳයි, මේක නරකයි, මේක මධ්‍යස්ථයි, මේක හැඩයි, මේක රතුයි, මේක කොළයි, මේක නිල්, මේක කහ කියලා ප්‍රභේදනය කරනවා. ප්‍රභේදන ඇසකින් බලන. ඇයි එහෙම බලන්නේ? ඇහක් තියෙන නිසා. ඇහක් තියෙන නිසා මොකද කරන්නේ? ප්‍රභේදනයෙන් යුක්තව බලනවා. මොකද්ද මේ ඇහ කියලා කියන්නේ? ඇහැ කියලා කියන්නේ අතීත දැකීමේ මතකය. අතීතයෙන් ගන්න ලද දැකීමේ මතකය තමයි මේ ඇහැ කියලා වැඩ කරන්නේ. අනාගතය කියලා දෙයක් හදලා ඒ තුල දකින්නට කැමති මතය තමයි, දෘෂ්ටිය තමයි මේ දැකීම කියලා කියන්නේ. දැකීම කියන්නේ දෘෂ්ටිය, දැකීම කියන්නේ සංකල්පයක්, දැකීම කියන්නේ වචනයක්. එමන වචනයක් තුල පදනම් වෙලා නිතරම බලනකොට, සංකල්පයක් තුල නිතරම පදනම් වෙලා බලනකොට, දෘෂ්ටියක් තුල පදනම් වෙලා බලනකොට නිතරම දැක්ම කියන එක පහළ වෙනවා. දැක්ම කියලා කියන්නේ මේ ඇසේ තැවරීම නෙමෙයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ගමනක් ගියත් දකින්වයි කියලා දේවල් ටිකක් වෙන්නේ ස්වල්ප වශයෙන්. අනිත් ඒවා ඔහේ පහ වෙනවා. දැන් අපි කිලෝමීටර් 2300ක ගමනක් ගිහිල්ලා ඇවිල්ලා බලන්න මතක තියෙන්නේ කීයද කියලා. මතක තියෙන්නේ වාහන කීයද? මතක තියෙන්නේ කඩවල් කීයද? මතක තියෙන්නේ පුජ්‍යලය කීයද කියලා බලන්න. නමුත් ඇත්තටම අපිට හම්බ වෙච්ච වාහන සංඛ්‍යාව දහස් සංඛ්‍යා ගානක්. නමුත් අපිට මතක නැහැ. ඒකෝට දැක්කයි කියලා කියන්නේ මොකද? අන්න අර කොටසට. දැක්කයි කියන්නේ ඒ කොටසට. ඒ දැකීම නිසා වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් එයා තුල තියෙනවා. ඒ තුලින් Tamanට සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ෂා හෝ යම්කිසි තත්වයක් තියෙනවා. එහෙමනම් දැන් අපි දකින්න නැතුව ඉන්න කියලා අනක් කරන්න නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ මෙතන දැකීමට තියෙන හේතුකාරකය. දැකීමට උවමනයි කියන හේතුකාරකය ඉවත් කරන්න ඕන. මොකද්ද මේ දැකීමට උවමනයි කියන හේතුකාරකය? දැන් හැම කෙනෙකුටම තියෙනවා, එක්කෝ පිළිකුල යාට දකින්න ඕන, එහෙම නැත්නම් ඒක ලස්සන දකින්න ඕන, එහෙම නැත්නම් පරාජය දකින්න ඕන, එහෙම නැත්නම් ජයග්‍රහණය දකින්න ඕන. මෙන්න මේ විදියට ලෝකේ තියෙන්න ඕන. එසේ නොවේවා මෙසේ වේවා කියන දැකීමේ අවශ්‍යතාවයක්, දැකීමේ උවමනාවක් හැම කෙනෙකුටම තියෙන. එහෙනම් මොකද? තණ්හාව තමයි අයින් කරන්න ඕන. දැකීමට තියෙන තණ්හාව. දැකීමට තියෙන තණ්හාව ඉවත් කළොත් දකින්නවද? නෑ, දකින්නේ නෑ. නොදකින්නවද? නෑ, දකින්නවා. ඒ දැක්මක් නෙමෙයි. ඇස් ඇත්තේ නමුත් කියලා විශේෂණ පදයක් කියන්නේ ඒකනේ. ඇස් තියෙන එහෙනම් දකින්නවා. ඇස් තියෙනවා දකින්නවා. නමුත් අන්ධේකුමෙන් ගුණේකුත් තියෙනවා. දැන් ඇස් තියෙන කෙනාගේ ගුණයක් තියෙනවා, අන්ධයාගේ ගුණයක් තියෙනවා. දෙකම එකට වැඩ කරනවා. නැකන ඇස් තියෙන කෙනෙක්ගේ වගේ ඇස් පේනවා, අන්ධයාගේ වගේ ගුණේකුත් තියෙනවා. ඇස් ඇත්තේ නමුත් කියලා විග්‍රහයක් උනේ ඒකයි. ඉතින් ඔච්චර තේරෙන්නේ නැහැනේ මේ බොන්නේ බැලුවටනේ. ඒ නිසා ඒ ක්‍රමවේද දෙකම තියෙන මොකද හේතුව? අර තණ්හාව කියන එක නෑ. තණ්හාව නැමැති මේ වරපටෙන් තමයි මේව ගැට ගහන්නේ. ඒකට හේතුව ප්‍රධාන සාධකයේ තමයි මේක මමෙක් මවා ගන්නවා. මමෙක් මවාගෙන මගේ දැක්මකට මම බැඳෙනවා අතීත අනාගත වර්තමාන වෙනුවේ. ඒ තුල සැප විඳින්න ඕනේ කියලා සැප වේදනාව අපේක්ෂා කරනවා හිතට. නමුත් කාලය ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ වේදනාව කියන්නේ පිච්චෙන දෙයක්. වේදනාව කියන්නේ පිච්චෙන දෙයක්. ඒකට ආවේදීත తత్వය කියලා කියන්නේ විඳින එකක් නෙමෙයි. ඒ දැනෙන එකක් නෙමෙයි, හඳුන ගන්න පුළුවන් එකක් නෙමෙයි, තේරෙන එකක් නෙමෙයි. ඒකයි අවේදිතයි කියන්නේ. ඉතින් ඒකත් අපි විඳින්න තේරුම් ගත්තොත් එහෙම ඒකත් වේදනාවක් බවට පත් වෙනවා. ඒ නිසා අවේදිත తත්වය කියලා කියන්නේ දැනෙන්නේ නැති දෙයක් කියන එක. ඉතින් ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකු මෙන්ද මේ ධර්මඥානයේ උදා වුණු රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය. උන්වහන්සේගේ ඇහි කොච්චර දේවල් ගැටේ ගියත් උන්වහන්සේ නොගැටි ඉන්නව නෙමෙයි, ගැටෙන්නේ නැහැ. ස්වභාවයක් නිර්මාණය වෙනවා. නිලුම් පතේ දිය රැඳෙන්නේ නැති වගේ ස්වභාවයක් නිර්මාණය වෙනවා. ඉතින් උන්වහන්සේ හරි සැහැල්ලුවෙන් ඉන්නෝ. ඒ ස්වභාවය නිර්මාණය වුණේ ප්‍රධාන සාධකේ ඉවත් කළා. තණ්හාව. තණ්හාවෙන් තමයි ඇලෙන්නේ ගැටෙන්නේ. විභජනය කරන්නේ, කොටස් කරන්නේ, ප්‍රභේදනයන් කරන්නේ මේ තණ්හාවේ. තණ්හාව නැත්තම් ප්‍රභේදනය කරන්නේ නැහනේ. තණ්හාවෙන් තමයි මේ ලෝකේ රටවල් වෙන් කරගන්නේ, රටවල් තුල ගම වෙන් කරගන්නේ, ගම තුල නිවසක් වෙන් කරගන්නේ, නිවස තුල කාමරයක් වෙන් කරගන්නේ, කාමරය තුල ඇඳක් වෙන් කරගෙන ඉන්න මිනිස්සු තණ්හාවේ. නේද? කොච්චර ලෝකයක පටු විදියට මිනිස්සු වෙන් කරගැනීම කරනවද? ඒක තමයි තණ්හාව කියලා කියන්නේ. තණ්හාව කියලා කියන්නේ යමකට ආස නැහැ කියලා කියන්නේ ඒක තණ්හාව. දැන් මම මේ කිසි වස්තුවකට ආස නැහැ කියනවා. ඒ එකම තමයි තණ්හාව. එයාගේ තණ්හාව මම මොකටවත් ආස නැහැ. දැන් සමහර අය ඉන්නෝ අපි ගහක් පල්ලේ ඉන්න කැමති. ඒක තමයි එයාගේ තණ්හාව. සමහර අය කැමති මං ආරන්නේ ඉන්න කැමති. ඒක තමයි තණ්හාව. සමහර අය කැමති මම දරුවෝ හදන්නේ නැහැ. ඒක තමයි එයාගේ තණ්හාව. බලනකොට දරුවා හදන්නේ නැති විනෝදෙට ඒක ඔන්ලයින් ෂෝක් එකේ. ඉතින් ඒ නිසා අර කරදරයි කියලා හිත යට දෙන කරදරයි කියලා. ඉතින් ඒ නිසා ඒකත් එයාගේ තණ්හාව. ඉතින් මහලොකුට හිතනවා අපි ඇලිලා නැහැ. දරුවෙක් හදන්නේ නැහැ, මල්ලෙක් හදන්නේ නැහැ, අපි ඇලිම් නැහැ, බැඳීම් නැහැ කියලා. ඒක එයාගේ තණ්හාව. එක එක තණ්හාවල් නෙදින එක එක විදියට නැඹුරු වෙලා. එහෙමනම් මේ පුතජන මිනිස්සයා මොනියම් හැඩයකට පරිවර්තනය වුණත් ඒක ඇතුලේ තණ්හාව හොයන්න බැරිද? තණ්හාව හොයන්න පුළුවන්. තණ්හාව තියෙනවා. තණ්හාවම තමයි පෙරලෙන්නේ. හැම වෙස්ම ගන්නේ, හැම ස්වરૂපයක්ම ගන්නේ තණ්හාව. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මේ මානසික ස්වභාවයේ තේරුම් ගත්තනම් මේ මනස අතහරින්න වෙනවා. මනස පෙරලන්න නෙමෙයි ඕන, මනස අතහරින්න. මනස අතහරින්න ඕන. මනස අතහරින්න ඕන. දැන් මේක අහගෙන ඉඳලා කවුරු හරි ආයෙ ඇවිල්ලා මට එකපාරටක සයිනන්ස් කරන්න තියෙන්නේ මනස අතහරින්න නේද? එතකොට මම ඔව් ඔව් සර් ඒක තමයි කරන්න තියෙන්නේ කියලා කියයි කියලා. නේද? ඒක හරියනවද? නෑ නෑ නෑ. ඒක හරියන්නේ එහෙම වාචික පිළිතුරක් කවදාවත් නිවැරදි සත්‍ය නෙමෙයි. මාත් එක මේ වචන වලින් දිනන්න බෑ. එයා කටපාඩම් කරන් ඇවිල්ලා මේ මට කිව්වයි කියලා මං ඒවට ආ ඔව් ලොකු අවබෝධයක් තියෙනවා. හරි බොහොම හොඳයි දිනුනුයි කියලා එහෙ එහෙම කතාව මගේ ළඟ නෑ. මේ ඕනම වචනයක් කියලා කියන්නේ ඒක මඩේ ඉඳපු ඉන්නක් වගේ ඕන පැත්තකට හරවන්න පුළුවන් එකක්. ඒ දෘෂ්ටි නොමැති වීම කියලා කියන්නේ තව එකක්. කන් ඇත්තේ නමුත් බීරෙකු මෙන්ද? කන් ඇත්තේ නමුත් ඇහෙනවා, නමුත් බීරෙක් වගේ ස්වභාවයකුත් තියෙනවා. මොකද්ද බීරෙක් වගේ ස්වභාවය? එයාට වටපිටාවේ මොනවා කිව්වත්, හොඳ කිව්වත් ඇහෙන්නේ නැහැ, නරක කිව්වත් ඇහෙන්නේ නැහැ, නිහඬව හිටියත් දන්නෙත් නැහැ, මොකක්වත් දන්නේ නැහැ. හැබැයි බීරන්ට තරහ යනවායි කියලා කියනවා පත්තර කොළ ඉරනකොට. අහතේනවා දන්නේ නැහැ. බීරට තරහ යනවා පත්තර කොළ ඉරනකොට. ඒකට හේතුව එයාට මේ ක්‍රියාවලියක් පේනවා. එයාට හිතනවා මේකේ ලොකු શબ્දයක් ඇති, මට ඒක ඇහෙන්නේ නැහැ කියලා. එතකොට මට ඒක ඇහෙන්නේ නැත්නම් මොකද කියලා එයා මේ ප්‍රෙෂර් කරනකොට මේ මොළේට එයාට තරහ යනවා. ඒක තේරුම් ගන්න බැරි හේතුව නිසා. එතන වතර කොළ හිමි යනවා බිහිරු ළඟ ගිහිල්ලා එහෙම එකක් තියෙනවා. සාමාන්‍ය එයාට ඒක શબ્දය ඇහෙන්නේ නැත්නම් මොකද කියන ප්‍රශ්නේ එයා ප්‍රශ්නාර්ථයක් ඇටියට යොමු කරනවා. දැන් මේ විදියට ඉන්න බෑ පුදුන් කෙනෙකුට. මේක අනක් කළා හරි කිසි වැඩක් නැහැ. කිසි වෙලාවක ඉන්න බෑ. නමුත් මේකම තමයි මේ දෙයම තමයි කිව්වේ. ඇස් ඇත්තේ නමුත් අන්ධේකු මෙන්ද කියන එකම තමයි අර දහරු චීවර හාමුදුරුවන්ට දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. ඒ කියන්නේ අන්ධෙක් වගේ ඉන්න. දුටු දේ දුටු පමණයි කියන්නේ ඒකයි. නමුත් ඉතින් ඒක වර්ධ විදියටනේ ගත්තේ අපිනේ. අපි කරන්නේ දැකලා අතහරින වැඩපිළිවෙලක්නේ. ඒ දැකලා අතහරින වැඩපිළිවෙල දිත්තේ දිට්ටමත් අන්නේ මේනේ. එහෙනම් ඉතින් බුදුහාමුදුරන්ට කියන්න දෙන්නේ දැකලා අතහරින කියලා. දැකලා අතහැරීම දිත්තේ දිට්ටමත් නෙමෙයි. දිත්තේ දිට්ටමත් කියන වචනේ ගැඹුරින් ගැඹුරට හොයාගෙන ගියොත් දැක්කේ නෑ. එතකොට ඇත්තේ නමුත් අන්ධයෙක් මෙන්ම දැකීම තිබුණට දකින්නේ. තේරෙන දැකීම තිබුණට දකින්නේ. හැබැයි ඒ තමන් නොදක ඉන්නව නෙමෙයි. තමන් මෙහෙවනව නෙමෙයි. ඒ මමෙක් නැති නිසා දැකෙන්නේ නැහැ. ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ මමත්වයේ කියන සාධකය මෙතනින් ඉවත්ව තියෙන නිසා. ඒක රහතන් වහන්සේ ඇත්තේ නමුත් අන්ධේකුමෙන් තත්වයට පරිවර්තනය උනේ ඇයි? මේ ඇස කියන්නේ අන්ධකාරයේ තිබුණු දෙයක් නිසා තමයි ඒ තත්වයට පරිවර්තන උනේ. ඇස නිතරම අන්ධයි. දැන් මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ඇස අන්ධයි. ඒකට හේතුව මිනිස්සුන් ඇස් බැඳලා තියෙන්නේ. මොනවා හින්ද බැඳලා තියෙන්නේ? ආගම් වලින්, ಜಾති වලින්, වර්ග වලින්, මත වලින්, දෘෂ්ටි වලින්, සංකල්ප වලින්, නොයෙකුත් දේවල් වලින් ඇස් බැඳලා තියෙන. ඒ නිසා සැබවින්ම අන්ධ තමයි. ලෝකේ පේන්නේ නැහැ. නමුත් මෙතෙන්දි මේ අන්ධේකු මෙන් කියලා අදහස් කරන්නේ විමුක්ති ඇසේ ස්වභාවය. එහෙම නැතුව මේ අන්ධයන්ගේ ස්වභාවය නෙමෙයි. විමුක්ති ඇසේ ස්වභාවයට යම් ආකාරයකට සමාන ධර්මතාවයක් උදාහරණයක් ගන්න තමයි මේ අන්ධයෙකු මෙන් කියන කතාව ගන්න. එහෙම නැතුව අන්ධයෙකුගේ තියෙන වේදනාව නැහැ යාට. අන්ධයෙකුට තියෙන මහත් වේදනාවක් නේ. ඒ මට ලෝකේ දකින්න බෑ කියලා. ඈ මට ලෝකේ දකින්න බෑ කියලා මහ පුදුම වේදනාවක් තියෙනේ. මිනිස්සයා කියයි මම මුළු ජීවිත කාලෙම මම මේ ඔබට ගැතිලා සේවය කරන්න මට ඇස් දෙකක් ලබා දෙන්න කියලා කිය ඇස් දෙකක් නැති කෙනෙක්. නේද? අපිට අගේ නැති වුණාද? අපි ළඟ තියෙන ඇස් දෙක නේ. අගේ නැත්තේ නැහැ. නමුත් කිසි ඉතින් අර තිය හොඳට පේන නිසා ඉතින් නේ ඔහෙ තියෙන නේද? ඒ නිසා මේ පැහැදිලි කරන්න විමුක්ති ඥානයේ ස්වභාවය යම් කිසි උදාහරණයක් අරගෙන. ඊවසේ කන් ඇත්තේ නමුත් බීරෙකු මෙන්ද කියලා කියන්නේ ඒත් විමුක්ති ඥානයේ ස්වභාව. විමුක්ති ඥානයත් අර බීර වගේ බීරගේ ස්වභාවය තමයි ආහන දේවල් කෙරෙහි සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් වින්දනය කරන්න විදියක් නෑ යාට ඇහින්නේනේ. බයිනවත් දන්නෙත් නෑ. හොඳ කියනවත් දන්නෙත් නෑ. මුකුත් නෑ. ඔහොම ඉන්නවා. අපි කියන අනේ පව් කොල්ල මේ ලස්සන කොල්ල මේ කොල්ලට කන් ඇහෙන්නේ නැහැ නේ කිය. අපි ඉතින් යන හා කිව්වා ඕක කිව්වා ගියා. එච්චරයි. මිහිරිකුමෙන් කියලා කියන්නේ උන්වහන්සේලාත් මේ කිසිම ආකාරයක සුඛ දුක් උපේක්ෂා වශයෙන් විඳින්න යන්නේ නෑ. හැබැයි දකින්න අහන්නත් පුළුවන්. සාමාන්‍ය විදියට දකින්නත් පුළුවන්, විශේෂයෙන් දකින්නත් පුළුවන්. නමුත් මේ ආර්ය ඥානයේ ස්වභාවය තමයි කියලා දෙන්නේ බිහිරෙකු මෙන් බවට පත් වෙනවා. ඒක ස්වභාවයක්, බිහිරි ස්වභාවයක් කින් යුතුව ඇහුම්කන් දීමේ හැකියාව ලැබෙනවා. ඒකට අපි කියනවා අතහැරලා ඇහුම්කන් දෙනවා කියලා කියන්නත් පුළුවන්. නුවණැත්තේ නමුත් මෝඩයෙකු මෙන්ද. නුවණක් තියෙන හොඳට ඥානයක් තියෙන ඒ වුණාට මොකක්වත් නැහැ. මගෙන් ඇහුවොත් මට මාර්ගඵල තියෙනවද කියලා මට කියන්න තියෙන මන් ළඟ නැහැ මොකක්වත්. මට විග්‍රහ කරන්න බුදු දහම ගැන මොකක් හරි දර්ශනයක් තියෙනවද? මට ඇත්ත වශයෙන්ම මොකක්වත්ම දර්ශනයක් නැහැ. කියලා දෙන්න මේ කියලා දෙන්න උත්සාහ කළාට මන් ළඟ කියලා දෙන්න ඕගලන්ට මොකක්වත්ම නැහැ. දැන් මම මොකද්ද කරන්නේ? මම යමක් ඔයත්තුන්ට කියලා දෙනව නෙමෙයි, ඕගල්ලන්ගේ අර මේ මොලේ ඔළුවේ බැඳිලා තියෙන මකුළු දැල ටික මම කඩලා දානවා, එහෙම නැත්නම් පිරිසුදු කරලා දානවා විතරයි මේ කරන්නේ. එහෙම නැතුව අපෙන් ඔයත්තුන්ගේ මොලේ තුල, ප්‍රඥාව තුල, විඥානය තුල තැම්පත් කරන්න මොනව හරි මේ වටින දෙයක් මොකක්වත් නැහැ. මොඩර්න දෙයක්වත්, වටින දෙයක්වත්, කාරණයක්, යංගිසි සිද්ධාන්තයක්, යංගිසි දහම මොකක්වත්ම නැහැ. එච්චරයි කියන්නේ තේරෙන්නේ. මම ඔයාගේ දර්ශනේ මොකද්ද කියලා මට කියන්න දෙන්න, මට මොකුත් දර්ශනයක් නැහැ. ඉතින් මෝඩයට දර්ශනයක් නැහැ. එයාට දර්ශනයක් නැහැ, පදනමක් නැහැ, න්‍යායක් නැහැ, ස්වરૂපයක් නැහැ, යට කියන දෙයක් නැහැ. මෝඩයට දර්ශනයක් නැහැ. ඉතින් මේ ඒ උදාහරණය මේ රහතන් වහන්සේ මේ ලෝකෙන් දැකලා කොහොම හරි මෙතෙන්ට ගත්තා. යම් කිසි ආකාරයක ස්වરૂපයක්. මොකද මේක උදාහරණ දක්වන අසීරු කාරණයක් වුවත් උන්වහන්සේ මේ උදාහරණය ගත්තේ මිනිස්සුන්ට මේක යම් ආකාරයකට තේරුම් යන්න. හැබැයි ඉතින් මේක මෙහෙවල මෙහෙවන්න බෑ. කරලා කරන්න බෑ. මේක රහත් වුණාට පස්සේ ස්වභාවය. එහෙම නැත්නම් ආර්ය ඥානයට ආවහම මේකේ මූලික ස්වභාවය Tamanට හරියට දැකෙනවා. ඒ දැකීමේ ගුණය ඕන දීප්තිමත් වුණාම මේ ගුණේ තියෙනවා. ඒතකොට මෝඩයෙකුටත් දර්ශනයක් නැහැ. සත්‍ය අවබෝධ වූ කෙනෙකුටත් දර්ශනයක්, දෘෂ්ටියක් නැහැ. ඒ කියන්නේ සම්මා සංකල්ප. සංකල්පනාව නැති, සම්මා වාචා, වචන නැති, සම්මා දිට්ඨි, දෘෂ්ටි නැති. දැන් බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා පලි නෑනේ අපේ අටුව ආචාරින් මේවට දෘෂ්ටි හැදුවට, සංකල්ප හැදුවට, වචන හැදුවට, සම්මා වාචන වාචාවට වචන ටිකක් හදනවා. සම්මා සංකප්පෙට සංකල්පනා ටිකක් හදනවා. සම්මා දිට්ඨියට දෘෂ්ටි ටිකක් හදනවා. ඒ අපේ පසු කාලීන අටුවාචාරින්ගේ වැඩ. ඒකට පලි නෑ ඉතින් රහතන් වහන්සේලා බුදුහාමුදුරුවෝ. ඉතින් ඒකේ පසු කාලීන අයගේ සිදු වෙච්ච දේ. ඉතින් මෝඩෙක් වගේ ඉන්න. මෝඩෙක් වෙන්න අකමැති වීමම තමයි අඥානකම. මෝඩෙක් වෙන්න අකමැති මෝඩෙක්ම තමයි. මෝඩෙක් නෙමෙයි නොවේ නම් එයා මෝඩෙක් වෙන්නත් කැමතියි, ඥානවන්තයෙක් වෙන්නත් කැමතියි. ඕනම වෙලාවක එයා මෝඩෙක් වෙන්නත් කැමතියි, ඥානවන්තයෙක් වෙන්නත් කැමතියි. මෝඩ නැත්තම්. තේරෙනවනේ? මෝඩ නම් එයා කිසිසේත්ම මෝඩෙක් කියලා බාර ගන්නත් කැමති නැහැ, මෝඩෙක් වෙන්නත් කැමති නැහැ. ඒකයි ස්වરૂපේ. ඒ තමන් දෘෂ්ටියක් හදාගෙන තියෙනවා තමන් ඥානවන්තයෙක් කියලා. තමන් ඥානවන්තයෙක් කියලා ගොඩාක් වෙලාවට වැඩිපුරම හිතාගෙන ඉන්නේ මොරේව. එතකොට ගොඩාක් දැනුම තියෙන මහාචාර්යවරු මොඩිය නෙමෙයිද? එයා තුල වුණත් මෝඩකම ඇති වෙන්න පුළුවන්. මොකද්ද මෝඩකම කියලා කියන්නේ? මුලාව. සිහියේ මුලාව, දැක්මේ මුලාව, සංකල්පයේ මුලාව හෙවත් මෝඩකම. මෝහය. නොපෙනෙනකම, කරුණු පැහැදිලිව නොදකිනකම, නොහැටෙනකම, අනවබෝධය කියන කාරණා තමයි මේ මෝඩකම කියන එක තුල තියෙන්නේ. ඒස නුවණැත්තෙකුට මෝඩයෙක් වීමේ ප්‍රශ්නයක් නැත්තේ හේතුව මෝඩයා යනු නුවණැතිකමයි කියලා එයා තේරුම් කරගන්න. මෝඩයෙක් හැටියට ඉන්න පුළුවන් නම් එයා තමයි මේ ලෝකේ ඉන්න ඥානවන්තම පුජ්‍යලයා. මෝඩෙක් හැටියට ඉන්න පුළුවන් නම් එයා තමයි මේ ලෝකේ ඉන්න ඥානවන්තම පුජ්‍යලයා. ඉතින් එතෙන්ටපත් වෙන්න ලේසි නෑ. මෝඩෙක් වෙන එක ලේසි නෑ. ඈ මරනම් මේ දහම් කරුණත් එක්ක බලනකොට කවුරු හරි මට මෝඩය කියලා කිව්වොත් එම්ම පුදුමාකාර සෝය දනවන දෙයක් මම ඇත්තෙන්ම අහන ඔබ කොහොමද දැනගත්තේ කියලා එක. ඇත්තනම ඔබ කොහොමද ඒක දැනගත්තේ කියලා අහන්න ඕනේ. ඉතින් හරියට හරිනේ. හරියට හරි. මොකද ඒ තරම් ඒක සොඳුරු වචනයක්. ඔබ හරිය අන්දෙක් වගේ. අනේ හරියටම හරි. කොහොමද කිව්වේ? බීරෙක් වගේ. හරියටම හරි. මුත් ගණන් ගන්න නැතුව ඉන්නව නෙමෙයි. බීරෝ කියලා කියන සමහරලාට මොකද කම්බීරි වෙලාද කියලා අහනවා. කක්කත් උත්තර දෙන්න නැතුව ඉන්නවනේ. ඒකට නෙමෙයි. බාහිර ක්‍රියාදාමයක් නෙමෙයි. ඈ සන්දේක් වගේ කියලා කියන්නේ බාහිර ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. බීරෙක් වගේ ඉන්නවා කියන්නේ බාහිර ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. මෝඩෙක් වගේ ඉන්නවා කියලා කියන්නේ දැන් මෝඩයන්ට පුළුවන් ද මේ වගේ ධර්ම දේශනා කරන්න? බෑනේ නේද? එතකොට එහෙම ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. බල ඇත්තේ නමුත් දුබලයකු මෙන්ද පුදුමයි. ලෝකයේම වෙනස් කරපු අමුතුම විප්ලවකාරී මිනිස්සෙක් හිටියා ජර්මනියේ, හිට්ලර් නේද? ඔහු එක වතාවක කියලා තියෙනවා මේ ලෝකයේ ඉන්න සියලුම ආගමික නායකයන්ගේ මේ පින්තූර ගේන්න කියලා යාට බලන්න. වේගයක් තිබ්බට ඒ මනුස්සයා මොකක් හරි නුවණකුත් තිබ්බනේ, නැත්තම් කරන්න බෑනේ වැඩ. යුද්ධයක් හරි කරන්න ඕනක් තියෙන්න බෑ. ඉතින් ඔක්කොම ශාස්ත්‍රවරුන්ගේ පින්තූර ගෙනාවා. හැම ශාස්ත්‍රවරයෙක්ගේ අතේම දණ්ඩක් තියෙනවා. එහෙම නැත්තම් අර ඊතලයක් තියෙනවා, දුන්නක් තියෙනවා, කඩුවක් තියෙනවා. ඉතින් මොකක් හරි එකක් තියෙනවා මේ ඔක්කොම ශාස්ත්‍රවරුන්ගේ. ඉතින් බුදුහාමුදුරුවන්ගේ වෙනසක් දැකලා ඇහවලු දැන් මෙයාගේ අතේ මොකක්වත් නැති මොකද? හිට්ලර් කියනවලු මේ ලෝකේ නිර්භයම පුජ්‍යලයා මෙයායි. මොකද මෙයා කාටවත් බය නැහැ. ඒ නිසා මෙයාගේ අතේ දණ්ඩක්වත් නැහැ කිව්වා. බලන්නකෝ විශේෂත්වය. අනිත් ඕනම සාන්තුවරේ ශාස්ත්‍රවරයෙක්ගේ අතේ මොකක් හරි එකක් තියෙනවා. නිකම්ම නිකන් හිස් පුජ්‍යලයේ කැඩෙර හොවෙ ඉන්නවා. මොකක්වත්ම නැහැ අතේ. අර දැනුම පෙන්වන්න පොත්පත් ඇටමාල භාවනාවල් පෙන්වන්න ඒ මොකක්වත් නැහැ. බලන්න මේ චිත්‍ර කලාකරුවා වුණත් ලොකු පදනමක ඉඳලා මේ දේ පැහැදිලි කළා. ඒ නිසා බල ඇත්තේ නමුත් දුබලෙකු මෙන්න මේ ලෝකේ දුබලකම බාර ගන්න පුළුවන් නම් ඒක තමයි ලෝකේ තියෙන බලවත්ම ශක්තිය. ඥානවන්තයෝ ඉදිරියේ මෝඩයෙකු වන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ ලෝකේ තියෙන බලවත්ම ශක්තිය. දැන් අඥාන පිරිසක් ඉදිරියේ ඥානවන්ත වෙන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? එයා මෝඩෙක් වෙනවා. තේරුණානේ? අඥාන පිරිසක් ඉදිරියේ ඥානවන්ත වෙන්න පුළුවන්කම තියෙන්නේ මෝඩ කෙනෙකුට ඇරෙන්න, අඥාන කෙනෙකුට ඇරෙන්න ඥානවන්තයෙකුට බෑ. අඥානිය ඉදිරියේ ඥානවන්තයෙක් වෙන්න බෑ. ඒස ඥානවන්ත පිරිසක් ඉදිරියේ තමයි ඥානවන්තයෙකුට තනක් තියෙන්නේ. එච්චරයි. දැන් අපිට පුළුවන්ද මේ පින්නතුන් ඉස්සරහා මෙහෙ වුණාද? සාමාන්‍ය මේ ධර්ම අවබෝධය නැති මිනිස්සුත් මේක කියලා දෙන්නත් බෑ, විග්‍රහ කරලා දෙන්නත් බෑ. මේ මිනිස්සු ඉදිරියේ අපිට දිනන්නත් බෑ, පළවෙනි වෙන්නත් බෑ. අපිට පළවෙනි වෙන්න පුළුවන්කම වෙලා තියෙන යංගිසි මේ ධර්මඥානය තියෙන පිරිසක් ඉදිරියේ තමයි අපේ වටිනකමක් හැදෙන්නේ, අපිට ගරුත්වයක් ඇති වෙන්නේ, අපේ අගයක් ඇති වෙන්නේ. මේ ඔක්කොම ඇති වෙන්නේ මේ ඥානවන්ත පිරිස අතරේ පමණයි. බලයක් තියනවා දෘෂ්ටිගත නැහැ, නුවණක් තියනවා දෘෂ්ටිගත නැහැ, ඇහෙනවා දෘෂ්ටිගත නැහැ, දකින්නවා දෘෂ්ටිගත නැහැ. දෘෂ්ටිගත නැහැ කියලා කියන්නේ කිසිම ආකාරයකින් දෘෂ්ටිගත නැහැ. ඇලීමේ ආකාරයකින්වත් ගැටීමේ ආකාරයකින්වත් දෘෂ්ටිගත නැහැ. දැන් බලන්න මේ විදියට පෙරල ගන්න තමන්ගේ මනස මේ කියන කාරණයට අනුව පෙරල ගන්න. මේ මොහොතේම පෙරලෙන්න. ඒ ඊටාම විශිෂ්ට වූ අන්ධභාවයේ තුල ඉඳලා ලෝකේ දකින්න. ඒ බිහිරි භාවයේ ඉඳලා ලෝකේ දකින්න. මෝඩකමේ ඉඳලා ලෝකේ දකින්න. ඒ දුබලකමේ ඉඳලා ලෝකේ දකින්න. ඒ තුල Tamanට ඉන්න පුළුවන් නම් තමයි සැබෑම විමුක්තිය දෙන්නේ. හැබැයි මේ தත්ත්වෙටපත් වුණාට පස්සේ හරි විදියටම Tamanට තේරෙනවා Taman අන්ධෙක්වත් ඇස් තියෙන කෙනෙක්වත් නෙමෙයි කියලා. ඒ වගේම මේ தත්ත්වෙට හරියටමපත් වුණාට පස්සේ යාට පේනවා මම බීරෙක්වත් කන් තියෙන කෙනෙක්වත් නෙමෙයි කියලා. හරියටම මේ தත්ත්වෙටපත් වුණාම තේරෙනවා මට මෝඩයා කියන වචනේ ගැලපෙන්නෙත් නැහැ, මට ඥානවන්තය කියන වචනේ ගැලපෙන්නෙත් නැහැ කියලා. හරියටම තේරුම් ගත්තට පස්සේ දහම එයා තේරුම් ගන්නවා මොකද්ද? මන් දුබලෙක් කියනවා ගැලපෙන්නෙත් නැහැ, මන් බලවත් කියන එක ගැලපෙන්නෙත් නැහැ කියලා හරියට තේරුම් ගන්නවා. රූප ශබ්ද ආදී අරමුණක් හමු වූ කලෙ ඒ කිසිවක් කෙරෙහි නොඇලී නොගැටි ක්‍රියාත්මක වෙනවා. ඒකට හේතුව මමෙක් නැති නිසා, පුජ්‍යලයක් නැති නිසා, ආත්ම දෘෂ්ටියක් නැති නිසා. අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියනා වූ ස්වභාවයෙන් නික්ම යාම නිසා. ඉතින් අපේ ජනප්‍රියව අපේ හාමුදුරුවෝ ජීවිතයේ යථාර්ථයේ කියලා මේ ඇට අරගෙන, මස් අරගෙන, මිනි ඔළු අරගෙන කරන වැඩේ තුල ජීවිතයේ යථාර්ථය හොයන්න බෑ. දැන් මම ඒව ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි, මම ඇඳ ළඟ මිනි ඔළුවක් තියාගෙන රද පිච්ච කෙනෙක් දිගට දිගට ඇඳ එක කොනක අර මොනද ටෙලිබෑ තියා ගන්නවා වගේ මිනි හලුවක් තියාගෙන හිටීම. දැන් මෙහෙම බලද්දී අර අනිත්‍යතාවය තේරෙයි කියලා. දැන් අපි හරිය මොනවද ටෙලිබෑද කවුද තියාගන්නේ? ඒ වගේ මිනි හලුවක් තිබ්බේ ඇඳායිනේ. ආමුදුරු එන්නේ කවුරුත් කාමරේට. පොඩි ආමුදුරු කවුරුවත් මෙන්නේ නැහැ. මොකද හේතුව බයයි. ආමුදුරු මිනි හලුවක් තියාගෙන ඉන්නේ අයිනෙකින් කියලා. ඒක බොහොම අඩු ගානකට ඉල්ලන් ආවේ. මේ ඩිස්කවුන්ට් එකක් දාලා දුන්නා මට එක තැනකින්. ඉතින් ඒක අරගෙන ඇවිල්ලා සුද්ධ පවිත්‍ර කරලා පිරිසුදු කරලා කොහොමාරි තියාගෙන හිටියා. නමුත් ඒ වගේ දේවල් වලදී තමන්ට තමන්ගේ ජීවිතේ එපා වීමක් මිසක් උනේ සද්ධර්ම අවබෝධයක් උනේ නැහැ. නිකන් ජීවිතේ අප්‍රිය වුණා. මොකද්ද ජීවිතේ කියලා හිතුණා. කලකිරුණා. දැන් සමහර අය හිතනවා දැන් මට හොඳටම කලකිරලා තියෙනවා. දැන් එහෙනම් මං ධර්මයට ලං වෙලා ඇති. නෑ නෑ නෑ. බොහොමසේ කලකිරීම මානසික ප්‍රපාතයට වැටීම ධර්මයට ලංවීම නෙමෙයි. සමහර අය තණ්හාව පිටින් අයින් කළා කොච්චරද කියනවනම් තියෙන ඉඩ කඩන් දීපල ඔක්කොම විකුණලා අර බණ කියන හාමුදුරුවන්ගේ මේ පන්සල කිට්ටුවෙන් මේ කුලියට ගයක් අරගෙන ඉන්න පිරිසක් බවට පත් වෙන සමහර අය. ඒව අනවශ්‍ය වැඩ. ඒව ඍණාත්මක දෘෂ්ටිගත වෙන වැඩ. ඒව කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒව එහෙම තිබුණා. මේක ඥානමය ප්‍රශ්නයක්. මේක ඥාණයෙන් විසඳ ගන්න ප්‍රශ්නයක්. ඔප්පු තිරපු ලාච්චුවේදීදී අතහරින්න පුළුවන්. ඈ සල්ලි ටික බැංකුවේදීදී අතහරින්න පුළුවන්. අතහැරීම කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. අතහැරීම කියන්නේ තව කෙනෙකුට දීමක් නෙමෙයි. අතහැරීම කියන්නේ කිසිම ස්වરૂපයක් නෙමෙයි. ඒක සම්මුතිය, සම්මුති කාරණය, සම්මුති අවශ්‍යතාවයක්, සම්මුති ස්වરૂපයක්. ඒක කිසිම ආකාරයක සත්‍යයක් නැහැ. කිසිම ආකාරයක ස්වභාවයක් නැහැ. ක්‍රියාවක් හැටියට අතහරින්න යන්න එපා. ක්‍රියාවක් හැටියට අතහරින්නවා යන්ට ක්‍රියාවක් හැටියට කරනවා කියලා කියන්නේ මෙයා දෘෂ්ටිගත වෙලා. මේක බාධකයක් කරගන්නත් එපා, මේක සමීප කරගන්නත් එපා. කොහොමද මේ සංසාර සාගරේ තරණය කළේ කියලා බුදුහාමුදුරුවන්ගෙන් අසුවා. බුදුහාමුදුරු දේශනා කළේ මම උත්සාහ කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ කිව්වා. සංසාර සාගරේ කොහොමද තරණය කරන්නේ? මං උත්සාහ කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. බලන්න ඔබට ඒක කොහොමද තේරෙන්නේ කියලා. ඒ විඥානයේ දහවල පුරුදු එකක් නෙමෙයිනේ. මේ සංසාර සාගරේ තරණය කළ තියෙන්නේ උන්වහන්සේ නිරායාසයේ. නිරායාසය කියන්නේ රැඳී සිටීම කියලා වරදවා තේරුම් ගත්තොත් වැරදි. රැඳී සිටීමක් නෙමෙයි, උත්සාහ කිරීමක් නෙමෙයි. ඒකට වෙනම ක්‍රියාවලියක්. ක්‍රියාව ඉක්ම වූ ක්‍රියාවලියක් මෙතන පටන් ගන්න ඕනේ. ඒක කියන්නේ කම්ම නිරෝධාය සංවත්තති. කර්ම නිරුද්ධ කරලා තමයි මේ වැඩපිළිවෙල පටන් ගන්න ඕනේ. ක්‍රියාව අතික්‍රමණය කරලා තමයි මේ ක්‍රියාව කරන්නේ. එතකොට මේක ක්‍රියාවක් නෙමෙයි. හේතු ප්‍රතික්ෂේපයක්වත් අනුමැතියක්වත් මොකක්වත් නැහැ. ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ, අනුමත කරන්නේත් නැහැ. ප්‍රතික්ෂේපෙකුත් නැහැ, අනුමත. එහෙනම් මොනවද කරන්නේ? නොකර ඉන්නවද එහෙනම්? නොකර ඉන්න එක ක්‍රියාවක් හැටියට හදාගන්න පුළුවන් ඕනම වෙලාවක. ඕන කියනකොට. ඒක නොකර ඉන්න එක ක්‍රියාවක් බවට පත් වෙන්නේත් නැහැ. අන්න ඒකයි කර්ම නිරෝධ කරනවා කියලා කියන්නේ. කම්මස්සකාරකෝ නැති කියන්නේ විපාක විඳින්න කෙනෙක් නැහැ කියන්නේ ඒකයි. ක්‍රියා කරන කෙනෙක් නැති බව තැනටපත් වෙන. ඇයි ක්‍රියා කරන කෙනා කියන්නේම කවුද? ක්‍රියා කරන කෙනා කියලා කියන්නේම මමත්වයයි. ක්‍රියාවක් තියෙනවනම් දැකීම තුල ක්‍රියාව තියෙනවනම් මමත්වය, ඇසීම තුල ක්‍රියාව තියෙනවනම් මමත්වය, ඒ වගේම මෙහෙයවීම තුල තියෙනවා නම් ක්‍රියාව මමත්වය, බලය කියන දේ තුල තියෙනවා නම් ක්‍රියාව මමත්වය. තේරෙනවා නේද? තේරුණාද? ඒක තමයි වැරද්ද. මේ කියපිටක තේරුම් නැත්තම් තමයි හරි. තේරනවා කියන්නේ මොකන්ද? විභජනය කරලා ගොනුවක් හදලා ගිලිනවා. තලප ගිලිනවා වගේ, කිඹුල ගිරි පැටි ගිලිනවා වගේ නේද? රෝලක් හදලා ගුලියක් හදලා ගිල්ල දානවා. ඔබ තමයි තේරෙනවා කියලා. තේරෙනවා කියලා කියන්නේ විඳිනවා. මෙතන ඇති වෙන්න ඕන අවබෝධයක්. බෝධය ග්‍රහණය නොවන එකට තමයි කියන්නේ අවබෝධය කියලා. අවබෝධය වෙන්නේ සද්ධර්මය. අවබෝධ. බෝධ වෙන්නේ නැහැ. අනුබෝධ කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ දැනුම. අණුව කරන අණුව කියන අණුව දකින අණුව ග්‍රහණය කරගන්න. ඒකට කියන අනුබෝධ. ධර්මයේ වෙන්න ඕන අවබෝධ. අවබෝධ කියන්නේ ග්‍රහණය නොවීමේ තේරුම් යන දේ. ග්‍රහණය නොවීමේ තේරුම් යන දේ තමයි. ඒසක් කිසිම වචනයක් ඇතුළේ ධර්මයේ නැහැ. දැන් මේක මොකක්වත් නැහැ කියලා කිව්වයි කියලා ඒක ඇතුළේ ධර්මයේ නැහැ. සියල්ල අතහරින්න තියෙන්නේ කියලා කිව්වයි කියලා ඒක ඇතුළේ ධර්මයේ නැහැ. එහෙම උනොත් ඒක ක්‍රියාවලියක්, ඒක පුජ්‍යල සංඥාවක්, පුජ්‍යල මතයක්. ඒ කිසිම දෙයක් ඇතුළේ ධර්මයේ නැහැ. ධර්මයේ තියෙන්නේ වෙනවම. කොහොමද තියෙන්නේ? වචන ඉක්මවල, සංකල්ප ඉක්මවල, දෘෂ්ටි ඉක්මවල තියෙන්නේ. ක්‍රියාව ඉක්මවල අතික්‍රමණය කරලා තියෙන්නේ. පුජ්‍යලය අතික්‍රමණය කරලා තියෙන්නේ. සමාධිහා බැලුවාම Tamanට පේන්නේ කවුද? පියදාස, සුගතදාස, කරෝලිස්, එහෙමත් නැත්නම් විමලාවති, සෝමාවති, අරවති, මේවති කිසි කෙනෙක් නැහැ. ඉදිරියේ බැලුවත්, සමාධිස බැලුවත්, නැගෙනහිර දෙස, බටහිර දෙස බැලුවත්, දකුණ දෙස, උතුර දෙස බැලුවත් කොහොමද පේන්නේ? එකම ස්වરૂපය. මොනවද පේන්නේ? අන්නේ වචනයෙන් කියන්න බැරි දැක්ම. වචනය තුල රඳවන්න බැරි දැක්ම. දැන් මේක අන්දේකුමෙන් කියලා රැඳෙව්වොත් එහෙම, වාචික ස්වභාවයෙන් ගත්තොත් එහෙම වැරදි. ඒකයි අපි තාම පැහැදිලිව කිව්වේ මේක වැරදි විදියට ගත්තොත් ජීවිත අසාර්ථක කරගන්න හේතුයි. ඉතින් අන්දේ වගේ, මෝඩය වගේ, බීරෝ වගේ ඉන්න කියලා කිව්වහම ඊට පස්සේ ඉතින් රටක් නැහැ, ජාතියක් නැහැ, ආගමක් දාව මොකක්වත් නැහැ, පන්සල හතර මායිමක් බලාගන්න නැහැ, මොකක්වත් නැහැ. ඉතින් කිසි අපිලිවෙල ජීවිතයක් නිර්මාණය වෙනවා. ඒකයි අර කිව්වේ ධර්මයේ කියලා කියන්නේ ඉතාම සූක්ෂම වල්ලන්න ඕන දෙයක්. ඒකයි කිව්වේ ධර්මයේ මහන්නේ සර්පයා වගේ අල්ලන්න තියෙන දෙයක්. වැරදි දැනින් අල්ලගත්තොත් මොකද වෙන්නේ? ධර්මයෙන්ම ගුටි ගන්න වෙනවා. මේ බුද්ධ ආගම මේ ලංකාවේ විශේෂයෙන් ගුටි ගන්න එකේ. ධර්මයේ වැරදි දැනින් අල්ලගෙන, ධර්මයේ අසාර්ථකත්වයේ සඳහා අල්ලගෙන. සාර්ථකත්වයේ සඳහා නේද බලිගේ හරියෙන් සර්පයල්ලාම ධර්මයෙන්ම ඇවිල්ලා පහර දෙනවා. නමුත් බෙල්ලලෙන් අල්ලගත්තාම අපිට සර්පයා හේ කරන්න පුළුවන්. ඒ වගේ මනස තුල අපි හරියට ගන්න ඕන ධර්මය. ඒ තුල ගත්තහම අපිට ලොකු නිවීමක් ඇති කරගන්න පුළුවන්, ධර්මයේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා මේ අන්ධභාවය කියන්නේ, බීරි භාවය කියන්නේ, දුබල භාවය කියලා කියන්නේ මොකද්ද කියලා නිවැරදි ලෙස අවබෝධ කරගන්න, හරි ලෙස අවබෝධ කරගන්න. එහෙම නැතුව අර ඍණාත්මක ආකල්ප එහෙම නෙමෙයි. දැන් හොඳට පැහැදිලි ඉන්නේ දැන් මේ දේශනාව, මේ වචන ටිකට හරි අහුම්කන් දුන්නා. ඔබට තේරෙනවා ඇති මේ ස්වාමින් වහන්සේගේ වචන තුල අපිව දෘෂ්ටිවලට තල්ලු කරන ගුණයක් නැහැ. සංකල්පවලට, වචනවලට තල්ලු කරන ගුණයක් නැහැ. පිළිකුලට තල්ලු කරන්නෙත් නැහැ, ප්‍රසාදයට තල්ලු කරන්නෙත් නැහැ, අප්‍රසාදයට තල්ලු කරන්නෙත් නැහැ, මධ්‍යස්ත භාවයට තල්ලු කරන්නෙත් නැහැ. අපි නිතරම ඔයගොල්ලෝ තල්ලු කරගෙන යන්නේ කොහෙද? විමුක්තිදායක අශේෂ විරාග නිරෝධ අවස්ථාවකට, ඒ කියන්නේ ශේෂයක්වත් ඉතිරි නැති අවස්ථාවකට එක් කරගෙන යනවා. එච්චරයි. දැන් අපි මොකවත් ඔබට කියලා දෙන්නේ නැහැ. ඔබ ළඟ තියෙන මනස පිරිසුදු කරනවා ඇරෙන්නේ තියෙනවා. නමුත් මේක හරියට තේරුම් ගත්තේ නැති අය මේ බණ අහන්නේ මේ අපි මොනව හරි අරන් යන්නේ. අර තියෙන ගුණුගුණට තා ගුණුගුණක් දාගන්න. තැනකට ගිහිල්ලා අහන්නේ මොනව හරි තේරුම් ගන්න. දැන් මෙතන තියෙන්නේ තේරුම් අතාරින්න. තියෙන තේරුම් ටික තියෙනවනේ නේද? ඒවා අතහරින්න මෙසා තේරුම් ගන්න දෙයක් නෑ. මෙහෙන් ගන්න දෙයක් නෑ. මොනම දෙයක්වත් ගන්න එපා. අතහැරීමත් අතහරින්න. ක්‍රියාකාරකය අතහරින්න. කර්මකාරකය අතහරින්න. පුඤ්ඤලත්වයේ අතහරින්න. මමත්වයේ අතහරින්න. දැන් ඔයත්තුන්ට හැමෝම නම් තියෙනවනේ. මම ওই වාදනයක් ওই ඉස්සරහින් තියලා නැත්තම් මේ මේසෙ මතින් ඔබට කියනවා ඔබේ නම් ටික මෙහි ගෙනල්ලා තියන්න. මෙතන ගෙනල්ලා තියන්න. හරි. ගෙනල්ලා තියලා ආයේ නම් අරගන්නේ නැතුව ඔබ ගෙදර යන්න. දැන් ඔබේ පාරේ හම්බ වෙන මිත්‍රයෝ ඔගෙන් අහන ඔබේ නම මොකද්ද කියලා. මොකක්ද දෙන උත්තරේ? එහෙම නැත්නම් බැනලා ලියුමක් කියනවා. හැබැයි නම මෙහි තියලා යන්න ඕන සම්පූර්ණ අතහැරලා සින්නක් කරම මෙහි තියලා යන්න ඕන ආයි ගන්න හිතාගෙන නෙමෙයි අනග්‍රහිත චිත්තෙන් ග්‍රාහි බලාපොරොත්තුෙන් තොරව යන්න ඕන. දැන් බැනලා ලියුමක් කියනවා මේ අහවල් මේ ආ විල්සන් මහත්තයට කියලා උනේ වනෝ. දැන් තමයි විල්සන් නෙමෙයි නะ. ආ මොනවද වචන ටිකක් තියෙන ලියුමක් හරියට තිබ්බා. ප්‍රශංසාවක් කරනවා. ආ ඒ මට දී ප්‍රශංසාව කළේ. ඈ මට දී ප්‍රශංසාව කළේ. මේ මිනිස්සුන්ගේ හිත දිනා ගන්න එච්චර කිසි අමාරුවක් නැහැ නේ. හරි සිම්පල් ක්‍රමයක් තියෙන්නේ. නිතරම මේ මිනිස්සුන් වර්ණනා කරන්නේ. නේද? ආ අද හරි ලස්සනයි. කොච්චර කැතුණා කන්නේ කියන්නේ හරි ලස්සනයි. ආ නියමයි අදහසක් කරෝ නියම අදහස කොහෙන්ද ආවේ නියම අදහස ඒ වගේ අර අගේ කරන්න ඕන කියන්නේ ප්‍රශංසාවට හරි කැමති නින්දා කරන්න එපා කිසි වෙලක නින්දා කරොත් එහෙම ප්‍රසාදයක් මේ ඇති වෙන්නේම නැහැ මොකක්වත් නැහැ ඉතින් හරි සරල ක්‍රමයක් තියෙන්නේ ඒවල දැන් නම තියලා ගියා නම ගියාට තියලා ගියාට පස්සේ මොකද වෙන්නේ අර එන ලියුම් ටිකේ චංචල භාවයේ Tamand නැහැ මොකද ඒ නමකට ලියුම් ආවේ ඒ නමට අල්ලල බයිනකොට ඒකේ කම්පනෙත් නැහැ. ඈ ඒකයි හේතුව. අපේ සම්මුති විදියට අපිට ඒක හුම්කම් දෙන්න පුළුවන්. ඒකනේ කිව්වේ ඇත්තේ නමුත් අන්දේකුමයි. ඇත නැත. ඉතින් සම්මුති ක්‍රමයේ මුහුණ දීමේ සහ විඳීමේ හා ඒ ක්‍රමවේදී වෙනම ගුණයක් තියෙනවා. ඒක වෙනම කතාවක්. වෙනම හඳුනා ගැනීමක් තියෙන නමුත් තමන්ගේ අධ්‍යාත්මය තුළ තියෙන ඕන සබ්බේ සංඛාර අනිච්ච කියන දර්ශනය. සියලු සංස්කාරක අනිත්‍යයි. සියලු සංස්කාරක අනිත්‍යයි කියන ගුණයක් එන්න ඕන. සියලු සංස්කාරක අනිත්‍යයි කියලා කියන්නේ කිසිම සංස්කාරකයක් ග්‍රහණය කළ නැහැ. දැන් අපේ අය අනිත්‍යයි කියලා දෙන සංස්කාරකයක් නේ. මේ ජනප්‍රියව ලංකාවේ තියෙන බුද්ධ ආගම සංස්කාරකයක් තමයි අනිත්‍ය කියලා දෙන්නේ. ඒක උන්වහන්සේලාත් වරදවා තේරුම් අරගෙන ජනතාවත් වරදවා තේරුම් කරවන දෙයක්. ඔය බෞද්ධ නාලිකාවල් රාසියක් තියෙන ඔය නාලිකාවල් ටිකෙන් කරන්නේ අනිත්‍යතාවයට සංස්කාරයක් හදලා දෙන එක. අපරාධය. මිනිසුන්ගේ ජීවිත අසාර්ථක වෙලා, මිනිසුන්ගේ ජීවිත එපා වෙලා, මිනිස්සු සියදිවි හානි කරගන්න ප්‍රමාණය වැඩි වෙලා බිල්ල වැල්ලා ගන්න ප්‍රමාණය වැඩි වෙලා පිස්සු බිහි වෙන ප්‍රමාණය වැඩි වෙනවා මොකද මේ අනිත්‍ය මේ සබ්බේ සංඛාර අනිච්ඡාගයපේකට සංස්කාරයක් හදලා දුන්නාම අනිත්‍යයි කියලා කියන්නේ සංස්කාරයක් නෙමෙයි සංස්කාරය වල තොර භාවයක් සංස්කාර තොර කිරීමට තියෙන දේ තුල සංස්කාරයක් හදලා දීලා තියෙනවා ඒ නිසා අනිත්‍යතාවේ සංස්කාරයක් කරගන්න එපා අනිත්‍යතාවේ සංස්කාරයක් කරගත්තේ නැහැ කියලා කොහොම දැනගන්නේ අනිත්‍යතාවයත් අතහැරලා දුක සංස්කාරයක් කරගන්න එපා දුකත් අතහරින්න අනාත්මතාවය සංස්කාරයක් කරගන්න එපා අනාත්මතාවයත් අතහරින්න අතහැරීමවත් සංස්කාරයක් කරගන්න එපා අතහැරීමත් අතහරින්න එවිට තමයි ඔබට ඔබ තුලින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ ඒක නුවණින් කරන්න ඕන වැඩක් නොවනේ ඒ අතහැරීම කරගෙන කරගෙන යන්න ඕන. මෙය කරගෙන යන්න ඕන. නිසි ආකාරයටම මනස මේ විදියටම ගුණ වෙනකොට සැකසෙනකොට මේක මොහොතකදී අශේෂ විරාග නිරෝධෝ ශේෂයක්වත් නැතුව මගේ මනසෙ නිරුද්ධ වුණා. මේ මනස කැරකෙන්නේ නිතරම ශේෂයක නිතරම යමක ඇලෙනවා නිතරම යමක බැඳෙනවා නිතරම යමක ගැටෙනවා. කූඩැල්ල වගේ එක තැනක් අතහරින් තව තැනක් අල්ලගෙන එක දෘෂ්ටියක් අතහරින් තව දෘෂ්ටියක තැම්පත් වෙලා එක මතයක් අතහරින් තව මතයකට ඇවිල්ලා එක වචනයක් අතහරින් තව වචනයක් අල්ලගෙන වචනයක් නැත්තම් තමන් තුළ වේදනයක් නැහැ. මේක අධ්‍යාත්මික දර්ශනය සහ ගුණයේ බවට පත් වෙලා තමා තුළ තියෙනවා නම් එච්චරයි. දර්ශනයේ බවට පත් වෙලා තියෙනවා නම් එච්චරයි. කිසිම ආකාරයකට කිසිම හැඩයකට ඉන්න කෙනෙක් නොවන නිසා එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ කියන්න උත්සාහ කරන්නේ මුකුත් නැති බව මිසක් මුකුවත් තියෙනවයි කියන එක විග්‍රහයක් නෙමෙයි මේ කරන්නේ. යම්කිසි වචන සමුදායක් ඔබට දායාද කරන්න නෙමෙයි, යම්කිසි ආගමක් දායාද කරන්න නෙමෙයි, යම්කිසි නීතියක් සම්ප්‍රදායක් ක්‍රමවේදයක් භාවනාවක් දායාද කරන්න නෙමෙයි. බුදුහාමුදුරගේ මොකක්වත් භාවනාවක් නැහැ. ධම්මපදී ගාථාව දේශනා කරද්දී මෙතන නිවන් දකින මොන භාවනාවක්ද? ඒ භාවනාව ලොක්කෝම ගෙනල්ලා මෙහෙ අර වීති කරන භාවනාවල් මේ මේ ඉන්දියාවේ මෙහෙ ගෑනලා අර කුණු ගොඩවල් ටිපර් කරලා ගියා. ඉතින් අපි ඒව කියන්නේ නැහැ. අපි බොහොම සද්භාවයෙන් කර දියාගෙන තියෙන්නේ. ඒ නිසා ලෝකයේ අගයක් හැදුනොත් එහෙම කළුගල් වලට හරි මිනිස්සු කළුගල් කරේ දාගෙන ඉන්න මට්ටමකටපත් වෙනවා. දැන් දැකලා තියෙන ගෝත්‍රිය දිවේ උල් ගහගෙන ඉන්න එක සම්ප්‍රදායක් වුණොත් කොච්චර අමාරුද මිනිස්සු දිවේ උල් ගහන් ඉන්නවා. ඈ දැන් තොලපලල දාගන්නව අර මොනවද රබහනත්ද මොකන්ද දී ගෑල්ලන්ද මොකද්ද දාගෙන ගෝත්‍රික ජනතාවක් ඉන්නව. තේරුණානේ කොච්චර වේදනාකාරී වුණත් එහෙම තියෙනවා. ඒ නිසා මේ ඒක එහෙම තමයි. යම්කිසි දෙයක් සම්මත වුණොත් එහෙම ඒක එහෙම තමයි වෙන්නේ. සම්ප්‍රදායට ගියාට පස්සේ ඒක එහෙම තමයි. ඉන්දියාවේ නිර්වස්ත්‍රව ඉන්න එක සිල්වත් භාවයක් බවට පරිවර්තනය වුණාට පස්සේ පොද වෙන්නේ. ඒක සිල්වත් භාවයක් බවට පත් වෙනවා. ඒක හේතුව දැන් මමත් මේ කටරඬුවක් ගෙනාවා. ඊට පස්සේ සල්ලි හැම අල්ලන්නේ කටරඬුවෙන් තමයි මම අල්ලලා එහෙම තියන්නේ. එතකොට මම කියනවා මම අල්ලන්නේ සල්ලි කටරඬුව තමයි සල්ලි අල්ලන්නේ. ඒකත් හොඳ වැඩේ නේද? නැත්තම් ලේකම් මහත්තයෙක් තියාගන්නෝ තියාගෙන කටරඬුව හැටියට මේ මෙයාට දෙන්න. මං අල්ලන්නේ සල්ලි. දුන්නට පස්සේ ආනු ගියක් හම්බුණාද? කියන්න බෑනේ මේ මනුස්සයා හොරගම් කරයිද කියලා මේක. ඈ කීයක් දැම්මද කියලා අහන්න පුළුවන්. ඒක මාත්මයකට කිව්වා. මේ මාත්මය කිව්වා හැමතිරි මාත්මය වැඩේ කරනවා කිව්වා. මම කොහොමද නෑ මං සල්ලි අල්ලන්නේ නැහැ කිව්වා. බලනකොට මේ මාත්මය අර ක්‍රෙඩිට් කාඩ් එකෙන් තමයි ඔක්කොම වැඩ. ඒ නිසා අර මෝඩ සිල්වත්කම් වලට පුදුම රැවටීමක් අපේ උපාසකම්මල එහෙම වෙන්නේ. ඉතින් අපිට බස් එකේ යනකොට සල්ලි අල්ලන්න හොඳ නැහැ කියලා රුපියල් මේ 5යි කියලා ගහපු වෙන කොල්ලයක් දෙනවා. ඉතින් දෙන්නේ සල්ලි කොලේ තියෙන්නේ ඒ ඉලක්කමක්. අර කොලේ තියෙන්නේ ඒ ඉලක්කමක්. මේ කොලේට තියෙන්නේ වටිනාකමක්. අර කොලේට තියෙන්නේ වටිනාකමක්. මෙහිම මෝඩ තකතිරු සමාජයක්. සමාවෙන අර තකතිරු කැලේ විශේෂණ පදයක්. ඒ නිසා මෙච්චරයි අඥාන උනේ. මෙච්චරයි මෝඩ උනේ. කියන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි විචාරශීලී බුද්ධයක් නැති වුනේ කියලා. අර තේරෙන භාෂාවෙන් බණ කියනකොට ටිකක් අවදිමත් වෙනවා. ඒකයි එහෙම කිව්වේ. සම්භාවනීය වචන වැඩි තේරෙන්නේ නැනේ. අරව තේරෙන හොඳට. සම්බදායක වචනනේ. ඒසා මතක තියාගන්න. සම්මුතිය තුළ මොනතරම් හැඩගැසීම් වුණත් ඒ හැඩගැසීම් හැම එකේම තුළ තියෙන වටිනාකම. දෘෂ්ටිය. නේද? දැන් චෙක් එක ඇල්ලුවාම ඒක සල්ලි නෙමෙයිද? චෙක් පොත ඇල්ලුවාම ඒක සල්ලි නෙමෙයිද තියෙන්නේ? ඒකේ තියෙන්නේ වටිනාකමනේ කියලා. ආයි මොකන්ද? ඈ? ඒක එක මැටි කුටිය හිටියාම අන්න අල්පේච්ඡතාවය. සිවුරු යන්තම් එකක් ඇඳලා පාත්‍රය විතරක් කරේ දහන් හිටියාම අන්න අල්පේච්ඡතාවය. එහෙම වෙනවද? එහෙම වෙනවනම් ඉස්සෙල්ලම මම ඒක කරන්නේ. මමත් එහෙම කාලයක් කරා. සෙරප්පු දැම්මේ නැහැ. පාත්‍රේ සිවුරු ටික ඇතරයි තියෙන්නේ. පාරේ යන සල්ලි නැහැ. බස් ටිකට් එකේ යන්නේ. ඉතින් සීටීපී බස් එකක් එනවා බලාගෙන ඉන්න දවසටම එකයි වන්නේ පාරේ බස් එක සීටීපී. අනිත් පෞද්ගලික වාස. ඉතින් ඒ නිසා මම විශාල වශයෙන් මේ බස් හෝල්ට් වල නිදා ගන්න සිද්ධලා තියෙනවා. මහා බාරවල වල බෝගස් යට නිදාගෙන තියෙනවා මේ මේ මේ සල්ලි නවල්ලන ක්‍රමවේදය නිසා. ඒත් කමන්නේ මිනිස්සු අපේ මිනිස්සු කියනන්න බලන්න කොච්චර සිල්වන්ත. සෙරප්පු නැතුව පිච්චි පිච්චි යන බලන්න අර හාමුදුරුවෝ මොන තරම් සිල්වන්තද. මේ වගේ සාහසික මේ දර්ශනයක් ඒ විදිහේ මනුස්සයන්ට කොහොම හැදුනද කියලා හිතා ගන්න බෑ. කකුල් වල බිබිලි ඇවිල්ලා මේ පාරේ ඇවිදගෙන යනවා. අන්න බලන්න මේ හාමුදුරන්ගේ සිල්වත්කම. ඒක මහා සාහසිකත්වයක්. නේද? කෙනෙක්ගේ දුක දුක දැන දැන ඒ දුකට මේ අගයක් දෙන එක. ඒක සීලයක් හැටියට සලකන එක. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරේ බාහිර පරිපජ්ජසයත් තුල කරන්න බෑ. කින්තේ ජටාහි කින්තේ අජින සාටිය. තොපි වලින්, ජටා වලින්, අඳින ඇඳුමින්, අඳින සාටිය කිව්වේ ඒකයි අඳින ඇඳුම. අඳින ඇඳුමින් ජටාවල් වලින් නෙමෙයි මේක මනින්නේ. ඒක බාහිර පරිපජ්ජසය, බාහිර ස්වરૂපය, අභ්‍යන්තරය තමයි නිවැරදි කරගන්න. අභ්‍යන්තරය තමයි සිල්වත් වෙන්න ඕන. අභ්‍යන්තරය තමයි යනවත් වෙන්න ඕන. අභ්‍යන්තරය තමයි යහපත් වෙන්න ඕන, පිරිසිදු වෙන්න ඕන. බලන්න ඔබේ අභ්‍යන්තරය මේ මොහොතේ. සාමාන්‍ය අයගේ බොහොම හොඳට දැන් යංගිසි නිවිලා ඇති. ආවට වඩා දැන් පත්තු වී දින ස්වභාවය දැන් අඩුයි නේද? එන වෙලාවේ තිබුණු පත්තු විල්ලට වඩා දැන් අඩු ඇති. ඒයි හේතුව අපි දෘෂ්ටි නිව්වා, දෘෂ්ටි නැති කළා. මේ ධර්මයට යොමු වෙන්න තේරුණා හාමුදුරුවෝ ද්වේෂය නෙමෙයි ගැන නෙමෙයි කියන්නේ, ලෝභය ගැන නෙමෙයි කියන්නේ, මෝහය ගැන නෙමෙයි කියන්නේ. ඒ වගේම අලෝභය ගැනත් නෙමෙයි කියන්නේ, අපි අද්වේෂය ගැනත් නෙමෙයි කියන්නේ, අපි අමෝහය ගැනත් නෙමෙයි කියන්නේ. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. වචනයත් තුළ සත්‍ය පිහිටවන්නේ නැහැ. ලෝභ දේශ මෝහ ඉවත් කරන වේගයටම අලෝභ ද්වේෂ මෝහ ඉවත් වෙන්නම ඕන. ලෝභ දේශ මෝහ තියෙන තාක්කල් යම් තාක් මිනිස්සෙකුට අලෝභ ද්වේෂ මෝහ තියෙනවා. ලෝභ දේශ මෝහ යම් කිසි කෙනෙක්ගේ ජීවිතේ නැති වෙනවද? එයාගේ ජීවිතේ අලෝභ ද්වේෂ මෝහ ඉතුරු වෙන්නේ නැහැ. මොකද ෂර්ට් එකේ කන පිට තියාගෙන හොඳ පිට දෙන්න බෑනේ. හොඳ පිට තියාගෙන කන පිට දෙන්නත් බෑ. ඕනම වස්තුවක කන පිටයි හොඳ පිටයි එකට පවතින්නේ. එකක් හේතුවෙන් එකක් පවතින්නේ. ඒක A අකුර නැතුව B අකුර බිහි වෙන්නේ නැහැ. එකේ ඉලක්කම බිහි වෙනවා එකම, දෙකේ ඉලක්කම බිහි වෙනවා. ඒ විදිහට පටිච්ච සමුප්පාදයක් ඇති වෙන්නේ. එකකින් එකක්, එකකින් එකක් හට ගන්නා වූ ස්වභාවය. ඉතින් සම්මත නිරෝධ ධර්මයක් බවට පත් වෙන්නේ ඒ සියල්ලගෙම ඉවත් වීම තුළ. ඒ සියල්ලගෙම ඉවත් වෙන්නේ කොහොමද? ඉන්ද්‍රිය සාපේක්ෂිත ඥානයකට වඩා ගුණයකින් ධර්මානුශාසනා කරන ධර්මයකට ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කිරීම තුළ ඒ ඉන්ද්‍රිය අභිභවායන අතික්‍රමණය කරන ඥානණය තමා තුළ වැඩෙනවා. ඒ වගේම තමා වඩා ගන්න නුවණින් විමසනවා. ඒ නිසා දැන ගැනීමට වඩා දෙයක් කරන්නට පුළුවන්. සිතනවාට වඩා යමක් කරන්නට පුළුවන්, විඳිනවාට වඩා යමක් මේ ලෝකේ කරන්නට පුළුවන් කියලා මුලින්ම ලෝයේ අවදි කරේ ලෞතර බුදුහාමුදුරුවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේක ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. මේක ගණිත පාඩමක් නෙමෙයි. යංගිසි ප්‍රමාණයක් මෙහෙම තියෙන්න ඕන, ලියවිලා තියෙන්න ඕන. දැන් අපිත් මේ කියන දේවල් ටික ලියලා තියෙනවා. ඒව නමුත් පාඩම් හැටියට ගන්න නෙමෙයි. අපිත් පොත් ලියනවා, පොත්වල ලියලා තියෙනවා ධර්මයේ. නමුත් ඒ ධර්මයේ හැමතැනම කියලා දෙන්නේ මොකද්ද? මේක පාඩමක් හැටියට ගන්න තියෙන දෙයක් නෙමෙයි කියන එක මිසක් පාඩමක් නෙමෙයි. ඒ නිසා මේක පාඩමක් නෙමෙයි කියලා කිව්ව ගමන් අර පොත බොරු වෙයි කියලා කියන එකක් නෙමෙයි. පොත තුල තියෙනවා තමයි, පොත තුලින් කියවෙන්නේ මේක පාඩමක් නෙමෙයි කියලා. ඒකයි සද්ධර්මය කියන්නේ. ඒකයි. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මය පුහුදුන් අය විසින් අටුවා කරන්න ගත්තට පස්සේ, නිර්වචන කළාට පස්සේ පින්නතුනේ සාහසික විදියට ඒ ධර්මය නැති වුණා. අමුම අමු මෝඩ කතා වලින් පිරුණා. ඈ රාකාසේ බදන්නත්ති සමනෝනත්ති බාහිරේ සංඛාරා සස්සසානත්ති නත්ති බුද්ධා නවින්ජති කියලා කියන ගාථාව මොනතරම් විකෘති විදිහටද දෙයනේ. දෙයනේ කියන්නේ විශේෂ පදයක්. දෙයෝ ඉන්නවා කියලා හිතයි නැත්තම්. ඉතින් ඒ නිසා එහෙමත් තියෙනවනේ. දැන් අර ඒක කුංජලෙක්ම කියලා තියෙන මිනිසුන්ට ඉබේ දෙයනේ කියලා කියවෙන්නේ දෙයෝ ඉන්න නිසායි කිව්වලු. ඒක කටපරම්පරාවේ තියෙන දෙයක් නිකන්. ඉතින් ඒ නිසා මොනතරම් වැරදිද? රහතුන් සිටින්නේ කැලේ නගරේ නැත. කියලා ලිව්වා පුතඥය. අටුවා. ඒක තමයි වැඩේ. රහතන් වහන්සේ කෙනෙක් නොවි එන්න එපයි කියලා බුද්ධ කාලයේදී ආනන්ද හාමුදුරුවන්ටම පැවසූ මේ ශාසනේ මේ තියෙන සම්බුද්ධ වචනේට අටුවා ලියන්න දුන්නා. අමුමමු අර ඉන්දියාවේ මෙහාට පන්නලෙවපු සාහසිකෙක් හිටියා. ඒ මේ ශාසනේ විකෘති කරන්න ආපු පූජ්‍යලයෙක් හිටේ. ඒ පූජ්‍යලයට බාර දුන්නා. ඒ පූජ්‍යලය මේ වෙනස් කරා. ඊට පස්සේ මුළු මහත් Hindu වැඩ ටික ඔක්කොම දාලා ගියා. අපේ හාමුදුරු ළඟ දැන් මේ වෙනකොට තියෙන්නේ තුන්වන් සරණින් බුදු පිළිරුව තියෙනවා, බුදු ශ්‍රාවක ස්වරූපයේ තියෙනවා, Hindu වැඩ තියෙනවා. සමහර Hinduන්ගේ ළඟ තියෙනවා Hindu ස්වරූපයේ තියෙනවා, Hindu රැවුල තියෙනවා, Hindu කොණ්ඩේ තියෙනවා. ඒ මිනිස්සුන්ගේ ළඟ සම්බුද්ධ වචනේ තියෙනවා. සමහර අය ළඟ හැමෝගෙම ළඟ නෙමෙයි. එක්කෙනෙක් දෙන්නේ කේමයි ඉන්න ලෝකේ. ඒ නිසා මේක හරි මේක වැරදි කියන එක නෙමෙයි සම්ධර්මයේ තුලින් කියවෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා කියලා. අනිත්‍ය නිත්‍ය කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අනිත්‍යයට පදනමක් හදන්න අවශ්‍ය නැහැ. අනිත්‍යයට ස්වરૂපයක් හදන්න අවශ්‍ය නැහැ. අනිත්‍ය කියලා කියන්නේ ඒක අල්ලගෙන ගහගන්න බැනගන්න දෙයක් නැහැ. ඈ අනිත්‍ය කියන්නේ මෙන්න මේකයි කියලා දෙන්නේ තර්ක කරන්න පටන් ගත්තොත් එහේ මේ දෙන්න තුන ළඟම තියෙන්නේ මොකද්ද? නිත්‍යතාවයන් දෙක. ඒ නිසා අතක්ඛාවචරයි කියලා කියන්නේ මේ ආහා අතක්ඛාවචරයි මේ කියන දේවල් ඔක්කොම පිළිගන්න ඕන කියන එක නෙමෙයි. අතක්ඛාවචරයි කියලා කියන්නේ වචනයක් යොමු කරන්න බෑ කියන එක. එහෙම නැත්නම් සාකච්ඡා කරන්න බෑ කියන එක නෙමෙයි. වචනයක් යොමු කරන්න බෑ සද්ධර්මයට. දෘෂ්ටියක් යොමු කරන්න බෑ. කිසිම දෘෂ්ටියක් සත්‍ය නෙමෙයි. කිසිම වචනයක් සත්‍ය නෙමෙයි. කිසිම ස්වභාවයක් සත්‍ය නෙමෙයි. ඔක්කොම අසත්‍යත් නෙමෙයි. අසත්‍ය තියෙන්නේ සත්‍ය තියෙනකම් විතරයි. අසත්‍ය යම් මොහතක දුරු වේද සත්‍ය දේ මොහතේම අතුරු දහන් වේ. අනේ එතකොට අපිට මුකුත් නැහනේ. දැන් මොනවා හරි හොයාගෙන යන කෙනෙක් නම් ඉල්ලන්නේ අසත්‍ය නැතුව සත්‍ය දෙන්න කියලා. එහෙම දෙන්න බෑ. අසත්‍යෙන් දොරව සත්‍ය දෙන්න බෑ. ඒකයි සරු. අසත්‍යයෙන් තොරව සත්‍ය නෑ. නාමයත් රූපයත් දෙකම නිරෝධු. නාම රූප නිරෝධු. සලායතන නිරෝධු. සලායතන කියන්නේ ඉන්ද්‍රයන් හය නිරෝධ වෙනවා. ඒ කියන්නේ අර ඇස් කන්නාසාදී මේ අන්දයි කියන කතාව තමයි මේ. නිරෝධ වෙනවා කියන්නේ ඒකට. දැන් අපිට නාම රූප දෙකේ හඳුන්වා දීම කරලා තියෙන්නේ කොහොමද? නාම රූප කියලා කියන්නේ මනසටයි ශරීරයටයි. ඉතින් කොහොමද නිරෝධ කරන්න මේ ලෝකේ? ජීවත් වෙලා ඉඳගෙන නිරෝධ කරන්න බෑනේ. ඉතින් ඒක තමයි පටලවනවා කියන්නේ ඕක. පටලවුවට පස්සේ ආයි කොහොමද නිරෝධ කරන්නේ? නාම රූප නිරෝධ කරන්න සරලයි. මේ තියෙන්නේ කොළේ. මේකට තියෙන නමක් සුදු පාට කොළේ. ඊළඟට ඒක තමයි විඳින්නේ. ඒක තමයි සංඥාව සංකාරයේ විඥානයේ බවට පත් වෙන්නේ. මේකට නාම රූප දෙන්නේ. බලන්න ඔබේ අධ්‍යාත්මය තුළ මොනවා හරි දෙයක් තියෙනවද කියලා. නමක් විතරක් තියෙන රූපය. එහෙම නැත්නම් රූපයක් විතරක් තියෙන නමක් නැති එකක්. රූපයක් නැති නමක් තියෙනවද? එහෙම නැත්නම් නමක් නැති රූපයක් තියෙනවද කියලා බලන්න. බුදුන් අය ළඟ සාමාන්‍ය පුතඥයලගේ කිසි කෙනෙක් ළඟ නැහැ. තියෙන හැම වස්තුවකටම නමකුයි රූපෙකුයි තියෙනවා. දැන් හිස් බව කියන්නේ ඒත් නාම රූප දෙකක්. ශූන්‍යයි කියලා කියන්නේ ඒත් නාම රූප දෙයක්. ඉතින් අපි කොස් ගහ, දෙල් ගහ, පොල් ගහ, නිල් පාට, රතු පාට කියන්නේ ඉතින් නාම රූප දෙකක් කියලා කියන්න ඕනේ නැහනේ. ඒක අපි හොඳටම දන්නවනේ. ස්ත්‍රී පුරුෂයා කියන එක නාම රූප දෙයක් තියෙනවා කියලා අපි දන්නවනේ. නමක් තියෙනවා. එතකො නාම රූප නිරෝධෝ සලායතන නිරෝධෝ. එහෙනම් සලායතන නැහැ නාම රූප නැතුව දකින්න ලෝකේ දෙහා. ඒ දැක්මට පෙරලෙන්න, ඒ ගුණය ඔබ තුල පහළ කරගන්න, ඒ සඳහා වීරය කරන්න, ඒ සඳහා කරන වීරයේ සම්‍යක් වීරයක් විය යුතුයි. ඒ අරමුණක් කරා ගමන් කරන්නා වූ එහෙමත් නැත්නම් දෙයක් ලබා ගන්නට ගමන් කරන්නා වූ, දෙයක් මෙහෙවන්නට ගමන් කරන්නා වූ, එහෙම දෙයක් නොවේ යුතුය. ඒක බොහොම පොඩි තැනකින් දෘෂ්ටියකට පෙරලෙන්නත් පුළුවන්, දෘෂ්ටි නිරෝධයකට යන්නත් පුළුවන්. ඉතාම සරලයි. තේරෙනවද? දැන් අපි එකම අක්ෂරයක සමහර වෙලාවට අපි දැකලා තියෙනවා මේ එකම වචනයක එක ඉස්පිල්ලක් හරි පාපිල්ලක් හරි මකලා දානවා. සමහර අපි තැන්වල දැකලා තියෙනවා අසභ්‍ය වචන ඊළඟට ඒවයි නිර්මාණය වෙලා තියෙන්නේ. ආන්නේ ඒ වගේ මතක තියාගන්න මේ සද්ධර්මයේ තුල අර හරියටම මේ ගුණය, මේ ඥානණය, අර ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතුව සිද්ධ වුණොත් හරි, නිකන් හරි ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු වුණොත් වැරදි දිහාකට යන්න පුළුවන්. අනිත්‍යතාවය කියන එක වුණත් බොහොම පොඩි වෙනසකින් තමන් ගත්තොත් එහෙම, ඥානණය කළොත් එහෙම, ඒක වැරදි දිහාකට යනවා. අනිත්‍යතාවය වුණත් නිත්‍ය කරගෙන යනවා. වීරිය වුණත් මමත්වයේ තුල ඊළඟට පදනම් වෙලා වීරිය වැඩ කරන්න පටන් ගනී. අතහැරීම කියන එක වුණත් වැරදි විදිහට අවබෝධ කරගත්තොත් අතහැරීම පුජ්‍යලත්වයේ තුල පදනම් වෙලා ක්‍රියාත්මක වෙන්න පටන් ගනී. විශේෂයෙන් ලංකාවේ බොහෝ ස්වාමින් වහන්සේලා කියන්නේත්, බොහෝ බෞද්ධයෝ හාමුදුරුවෝ කරන්නේත් අතහැරීම මමත්වයේ තුල පදනම් කරගෙන. ඒ නිසා තමයි ජීවිත කාලකන්ණි වෙලා මුස්පේත්තු වෙලා තියෙන්නේ. ඒව තේරෙන හොඳට වචන. එසයි ඒව කියන්නේ තේරෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. නැත්තම් ඒගොල්ලෝ ආර්ථිකයෙන් ලස්සනයි, දැනුමින් ලස්සන, ජීවිත හැවපැත්තකින්ම ලස්සන කෙනෙක් බවට පත් වෙනවා. පුජ්‍යලත්වයේ පදනම් කරගත්තේ නැති අතහැරීමක් කරන්න ඕන. දැන් මේ කියන්නේ පුජ්‍යලයට අතහරින්නනේ. දන් දෙන්න, දන් දෙන්න. පුළුවන් තරම් දන් දෙන්න. කාටද? අපිට. අපිට ගෙනල්ලා දෙන්න. ඉතින් මා කියන්න ඕන හරිය විදිහට. එහෙම මමත් වැඩිපුර එහෙම කිව්වනම් හරි නේද? එතකොට අර පොඩි වාහනයක යන්න ඕන නැහැ, ටිකක් ලොකු වාහනයක යන්න තිබ්බා. නේද? මේ පොඩි පන්සලක ඉන්න ඕන නැහැ, ලොකු පන්සලක් හදා ගන්න තිබ්බා. ජූතක බඹුණ පෙන්න ජූතක බඹුණ වෙනවා. ඒකයි වෙන්නේ. වෙස්සාන්තර වෙන්න වෙන්න වෙස් ගන්නවා. සරියුත් හාමුදුරන්ගේ දවසක් මේ අනිකුත් ස්වාමීන් වහන්සේලාගෙන් උත් එක්ක ප්‍රශ්නයක් අහන හරි අපූරු ප්‍රශ්නයක්. සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට දහනයක් දුන්නොත්ද? මේක බුදුහාමුදුරුවන්ට රහතන් වහන්සේලාට පව් පින් ඇති වෙනවද කියන කාරණේ නෙමෙයි මෙතෙන්දි පෙන්වන්නේ. මේ සමස්ත ලෝකයට මේ පින පව් පිළිබඳව අගය පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ වෙතින් ඔන්න දෙනෝ සරියුත් හාමුදුරුවන්ට දානයක්. ඔන්න සරියුත් හාමුදුරුවෝ විසින් තවත් දවසක දෙනෝ බුදුහාමුදුරුවන්ට දානයක්. එතකොට වැඩියෙන්ම මහත්ඵල මහානිසංස වෙන්නේ, මේක පින කියන කාරණේ මෙතෙන්දී යොදලා නැහැ, මහත්ඵල මහානිසංස වෙන්නේ, කියන්නේ වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ, වඩාත් ගුණාත්මක භාවයටපත් වෙන්නේ බුදුහාමුදුරුවන් සරියුත් හාමුදුරුවන්ට දානයක් දුන්නහමද, සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට දානයක් දුන්නහමද කියන කාරණේ. මිනිසුන්ට ඇති වෙච්ච ප්‍රශ්නයක් බුදුහාමුදුරුවෝ විසඳලා දුන්නා. වැඩියෙන්ම පින් සිද්ධ වෙන්නේ බුදුහාමුදුරුවන් විසින් සරියුත් හාමුදුරුවන්ට දානයක් දුන්නොත්. අපි පින කියන වචනේ එතන යොදමුකෝ බුදුහාමුදුරුවන්ට. තේරුණාද? ඇයි සරියුත් හාමුදුරුවන්ටත් වඩා ධර්මයේ ගැඹුරින් දන්නේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නිසා තමා තුල මොනතරම් ඥානනීය ගුණයක් තියනවද, කරන කාර්යයක් තියනවද, ඒ කාර්යය තුල චේතනාත්මක පදනම් වෙන ආකාරයට මිසක් අටපිරිකරවල් වල කරත්තවල මුදල් ප්‍රමාණය, ඉඩකඩම් ප්‍රමාණය විශාල වුණාට ඒ තුලින් පින් සිද්ධ වෙනවයි කියන කතාව පට්ටපල් බොරුවක්. ලබන්නන්ගෙන් අග්‍රලාභී තනතුර ලබන මහපින්කම සිද්ධ වෙන්නේ වමනේ ටිකක් දීමෙන්. සරියුත් මේ සීවිලි මහරහතන් වහන්සේ. ඒ නිසා මතක තියාගන්න, අරවට වහල් වෙලා මේ එක එක දේවල් තුල රැඳෙන්න උත්සාහ කරන්න එපා. අරගේ මහත්ඵලයි මේකෙන් මහත්ඵලයි අර කටින පින්කමෙන් මහත්ඵලයි කටින පින්කම කළා කොහොද දිව්‍ය ලෝකයන්නේ කටින බාර ගන්න හාමුදුරුවෝ අපාය යනවනේ දැන් මන් දන්න ගොඩක් පන්සල් තියෙන භූතය හාමුදුරුවෝ මැරිලා ගිහිල්ලා ඈ අඩ පිළිකර බාර ගන්න කෙනා සුබනා සුජාතා වෙන්නේ කොහොමද ගත්ත කෙනා අපායන ඕනම තැනක ස්වාමින් වහන්සේලා කියන්නේ අන් අයගෙන් දායකයන්ගෙන් ජීවත් වෙන අවශ්‍යතාවයන් පූර්ණත්වයට පත් කරන්න පන්සල් වල වැසිකිලි ටික හදන්න ආවාස ටික හදන්න ධර්මශාලාව හදලා දෙන්න ඒ වගේම සද්ධර්මයක් ගිනිල්ල දෙන්න නැත්තම් වැඩක් නැහැ නිකම් පල්ලි තියෙනවා කෝවිල් තියෙනවා පන්සල් තියෙනවා මිනිස්සු මහ පුස් මිනිස්සු ගස් වලට වැඳ වැඳ මැටි ගොඩ වල වාසේ මල් වට්ටි අරන් කැරිගෙන ඉන්නවා අර මිනිස්සු අහසට කෑ ගහනවා මේ මිනිස්සු මොකක් හරි කණුවක් දිහා බලගෙන කෑ ගහනවා ඔක්කොම කෑක ගහ ඉන්නවා මිනිස්සුන්ගේ ඥානනේ නැහැ ගුණයේ වශයෙන් දිනු කරන්න ඕන ඒක ඔබ මුලින්ම ඇති කරගන්න ඔබ තුල ධර්මය ප්‍රකට කරගන්න ඥානනය කරගන්න ඊට පස්සේ තේරේ කළ යුත්ත කරන ආකාරයේ විය යුත්ත වෙන ආකාරයට කටයුතු කරන්න හැකියාව තමන්ට ලැබෙයි ඒකයි තියෙන්නේ දැන් මෙතෙක් වෙලා දේශනා කරපු ධර්මයේ තුල තැම්පත් වෙන්න බලන්න වැඩ ඉන්න බලන්න මෙතෙක් වෙලා ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල වැඩ ඉන්න වාඩි වෙලා ඉන්න කියලා කියන්නම්කෝ එහෙම නැත්නම් ඒ තුල සමවැදි ඉන්න මට කියන්න වචනයක් නැහැ මට කොහොමද ඒක කියන්න කියලා තේරෙන්නේ ඔබ තේරුම් ගන්න ඒක මෙතෙක් වෙලා ධර්මය දේශනා කළා ඔබට තැනක් නෙමෙයි ඒක ස්වභාවයක් මනසට දැනෙනවා ඇති ඒ ස්වභාවය අනේ තුල වැඩ ඉන්න කියන වචනේ විතරක් කියන්න කැමති ඒ වචනේ කියවෙන්නේ නැහැ වචනාර්ථය තුල කොට නැගෙන්නේ වචනේ ඉක්මවා ඒක තේරුම් ගන්න අලුත් දෙයක් තාමනෝද කියන්න පුළුවන්. තමා කවුද? තමන්ගේ නම මොකද්ද? තමන්ගේ නම? වචන වලට මොකද වෙන්නේ? උපදින වචන වලට මොකද වෙන්නේ? එළියට එන්නේ වගේ. හැමුත් අර එක වචනයක් බැරි නම් එක වචනයක දෝෂයක් තියෙනවා නම් ඒක අනිත් වචනෙන් ඒ දෝෂි මකන. ඒ විදිහට කතා කරන්නේ. ඒ ඒකීය වචනයක් ගන්නකොට ඒක අනිවාර්යෙන් දෘෂ්ටියක් වෙනවා. ඒ නිසා අපි නිතරම එක වචනයක් අරගෙන ඒකේ දෝෂයක් පිළිහිටිනවා. ඒක නිසා ඊළඟ වචනෙන් අපි ඒක නිවැරදි කරනවා. එහෙමයි මේ ධර්මානුශාසනා ගුණේ ඇති වෙන්නේ. වචන ගැන මොකද හිතෙන්නේ? වචන කියන්නේ මොකද්ද? ඔබේ ඔබට දැනෙන දේ අපි කියපු දේ නෙමෙයි ඔබට දැනෙන දේ ඔබට පැහැදිලිව පේන දේ කියන්නේ. වචන කියන්නේ මොනවද? හා වචන ගේ වැඩක් නැහැ. දිගට ධර්මයේ තුල ඇසීම තුල ගොඩනැගීම තුල ඒ කාර්ය સિદ્ધ කර ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අර හොද හොද මඬේ දානෝ වගේ වෙන්නේ නැතුව එක දිගට සතියක්. හරි මේක එක ප්‍රයත්නයක මේක යෙදෙනවා නම් මේක තේරුම් කර ගන්න පුළුවන් දහමක්. බෞද්ධයෙක් වෙන්නේ මේ දහම තේරුම් ගත්තට පස්සේ පමණයි. සිත ඉක්මවුවොත් විතරයි බෞද්ධයෙක් වෙන්නේ. අනිත් කිසි කෙනෙක් බෞද්ධයෙක් නෙමෙයි භවයෝ. ඒ නිසා ලංකාවේ බෞද්ධයෝ මෙච්චර ඉන්නවයි කියලා කියන්න බෑ. තේරුණාද? ලංකාවේ බෞද්ධයෝ ඉන්නේ තාම සල්ප ප්‍රමාණයයි මේ මේ දහම තුලින් මේ අවබෝධයට පාත්‍ර වෙන අය. මොනවද තව තේරෙන්නේ? සහල්ුවන් දන්නවා. බරක් බිමින් තිබ්බා වගේ සහල්ුවන් හරි දැනීම් හරි පෙනීම් හරි ඒ ඔක්කෝම කෙරෙහි තමන්ද තියෙනවද මෙන්න මේ පහළම කියපු ආකාරය නොඇලීම නොගැටීම කියන එක? දැනෙන ඇහෙන ඒ වගේම සිතෙන හැඟෙන දේත් එක්ක වචනවල නොඇලීමයි නොගැටීමයි කියන දෙකම වැඩ කරන හැටි තමන්ද පේනවද? තමන්ද දැනනවද? නොඇලීමයි නොගැටීමයි. ඒ නිසා තමයි වචන අසත්‍යයක් නෙමෙයි සත්‍යයක් නෙමෙයි. එතකොට වචන බොරුවක් කියන අර්ථය තුල තියෙන්නේ ඒකනේ. වචන සත්‍යයක් නෙමෙයි අසත්‍යයක් නෙමෙයි. දැන් මේ මම කියන නිසා කඩර උත්තර දීලා අහනවා නෙමෙයි. Tamante හිතට ප්‍රතිවිරෝධයක් තේරෙනවා නම් ඒක කියන්න ඕන. ගැටෙන්න හිතෙන්නේ. දැන් ඇඟේ තිබුණු මේ අපහසු මේ තත්ත්වල් ඒවා ටික ටික රිලැක්ස් වෙනවා. ආ හොඳයි නේ. මොකද කය අරගෙන නෙන්නේ නේද? මේ සක්කාය දිට්ඨිය කියන එක මුළු කයම වෙලාගෙන ඉන්නේ. මේක පොඩි කාලේ කොතෙන්ද අල්ලගත්තද? මේක අල්ලගත්තේ මෞගසේදී කුඩා කලලයක් හැටියට. එතන අල්ලගත්ත එක පොඩි කාලේ ඉඳලා පොඩ කය මහත් වෙද්දී මේක තදින් ග්‍රහණය වෙන එකම තමයි වැඩිහිටි වෙනවා කියලා කරන්නේ. ඒකයි වැඩිහිටි මිනිස්සු පොඩි අයට වඩා ගොරෝසුයි. වැඩි ලෝභ ද්වේෂ මෝහ තියෙනවා හරි තදින්. නේද? වහා ඇවිලෙන සුළුයි. කොණ්ඩේ ගහන්න ඕනත් බෝඩ් එක කියලාලා. හේසාවේ ඒගොල්ලන්ගේ මමත්වයට වරුණා කරනවා මිසක් කවදාවත් මමත්වයේ තියෙන කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්න එපා. බනවදින්න එපා. දොස් කියන්න එපා. අගේ කරන්න. ඒ කියන්නේ මමත්වයේ අගේ කරන්න. නමුත් අපි මෙතන මමත්වයේ අගේ කිරීමකුත් නෙමෙයි ප්‍රතික්ෂේප කිරීමකුත් නෙමෙයි. මමත්වයේ ස්වභාවය, මමත්වයේ හට ගැනීම, මමත්වයේ පැවැත්ම සහ මමත්වයේ නිරෝධය. ඒක තමයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා කියන්නේත් ඒකමයි. ඒක පෙන්වන්නේ දැන් එතුමාට ඒක තේරුම් කරගන්නවා මමත්වයෙන් නිදහස් වෙන මාර්ගය කියන්නේ මොකද්ද? විමුක්ති මාර්ගය කියන්නේ ඕක. නිදහස් මාර්ගය කියන්නේ ඕක. දැන් ඔබට නිදහස දැනෙනවනේ. ඒ තුල සැහැල්ලුවක් දැනෙනවනේ. ඒ තුල ජීවත් වෙන්න පුළුවන්නේ. හොඳයි. හොඳයි. බොහොම පිං ඈ. බොහොම සන්තෝෂයි ඈ. හොඳයි. සාදුසාදු. හොඳයි. හොඳයි. සම්බුද්ධ සමය සිහිපත් වෙනවා නිතරම. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් මේ බ්‍රාහ්මණයා, මේ මානවකයා, මේ කුලපුත්‍රයා, මේ දියණිය මේ ඥානවලට පාත්‍ර වුණා කියලා දේශනා කළේ ඒකයි. මේ ඥානනය උදා වෙනවා මේ දේශනය තුළ, ඥානනය වීම තුළ, ප්‍රඥාව තුළ. යදහා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්නේ මේකේ තියෙන භාවනාව, විමසා බැලීම, විදර්ශනා කිරීම, ගවේෂණය කිරීම, සත්‍යයට ඇහුම්කන් දීම, කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, ඒ වගේම යෝනිසෝ මනසිකාරය, මේ කරුණු විමස විමසා බැලීම, ඒ වගේම ධම්මානුධම්ම ප්‍රතිපත්තිය, මේ ධහමට අනුව තමා තුළ අධ්‍යාත්මය පෙරලීම කියන එකෙන් අවසන් වෙනවා. ඒ තුළ මේ සද්ධර්මය ප්‍රකට වෙනවා. ඒකයි සම්බුද්ධ මාර්ගය. ඒ මාර්ගයේ බොහෝ අය විකෘති කළත් මේ ධර්ම, මේ ශාසන ධර්මය කොතනක හෝ එක් පුද්ගලයෙක් හෝ මේ විශ්වය තුළ, මේ පෘථුවි තලය තුළ රැකගෙන හිටපු නිසා නැවත මතු වුණා. මේක වියකුනේ නැහැ කොහොම හරි. මේක රැඳිලා තිබ්බා. මේක යම්කිසි විදියක මැකුණනම් ආයි මිනිස්සෙකුට මතු කරගන්න බෑ. මේක පුදුමාකාර සිද්ධියක්. මිනිස්සෙක් නොබලන, මිනිස්සෙක් නොසිතන ප්‍රදේශයක, දිශාවක ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැති ප්‍රදේශයක තියෙන දෙයක්. ඒ නිසා මේක අවදි කරගත්තනම් ඒ අවදි කරගත්තේ මුලින් බුදුරජාණන් වහන්සේමයි. යම්කිසි දවසක යමෙක් මේ ධර්මයේ දකින්නවද, ඒ සද්ධර්මයේ දකින්නවද, ඒ ඥාතිත්වය කියන්නේ බුදුහාමුදුරුවන්ටමයි. එයාට 아무තු දෙයක් දැනෙන්නේ නැහැ. එයාට දැනේ මමෙක් නැහැ කියලා. එයාට දැනේ මෙතෙක් කාලයක් තිබුණු වචනය තුළ තිබුණු සැකයන්, කුතුහලයන් එතන ඉඳලා නැති වෙලා ආවේ. එතන ඉඳලා විවිධ ආගමික, දාර්ශනික නොයෙකුත් දේවල් වලට අහු වෙන සීලබ්බත පරාමාස කියන ගුණය නැති වෙලා ආවේ. එයා එතන ඉඳලා ස්වාධීන දකින්න පුළුවන් අර සම්‍යක් ඥානයට, සම්‍යක් දර්ශනයට ඥාතිකම් කියන අපූර්වත්වයේ නිදහස් දර්ශනයකින් හැබි තත්තාකාරයේ හෙවත් තථාගත දර්ශනයේ දකින්නා වූ නිදහස් පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒකයි සිද්ධ වෙන්න වෙන කාර්යයක් නෙමෙයි. ඔවුන් විඳින්නේ සැහැල්ලුවයි. ඔවුන් විඳින්නේ සතුටයි. එහෙමනම් නිර්වාණය සතුටක් වන්නේ කෙසේද? වේදනාවක් නැත්නම්. වේදනා නැති නිසාම ඇතිවන සතුටයි. ඒක තමයි සතුට. විඳින සතුටක් නෙමෙයි. වේදනා නැතිකම නිසාම ජීවිතේ සැහැල්ලුයි. ඉතින් විශේෂයෙන් දකින්න පුළුවන් දර්ශනයක් පහළ කරගන්න ඒ දර්ශනයට තමයි මෛත්‍රී විහරණය කියලා බුදුහාමුදුරෝ දේශනා කරේ. ඒ මෛත්‍රී විහරණය මුලින්ම දකින්න එකයි ඔබ කරන්නේ මේ වගේ අවස්ථාවකදී. ඊට පස්සේ ඒක බුදුහාමුදුරෝ දේශනා කළා, මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය. ඒ චේතෝ විමුක්තියට තමයි මෛත්‍රී කියලා කියන්නේ. එතන තමයි කිසිම ඇලීමක් ගැටීමක් නැති තැන. ඒ චේතෝ විමුක්තික ස්වභාවයේ ආසේවිතාය ආශ්‍රය කරන භාවිතාය භාවිතා කරන නිතර බහුලී කතාය බහුලෝය තුල වාසය කරන. දැන් මේ සද්ධර්ම ශ්‍රවණයට අවබෝධ වෙච්ච අය පවා ඇවිල්ලා මොකද කරන්නේ? ඒ ආශ්‍රය කරනවා. ඒ බහුලෝ වඩනවා. ඒ තුල ජීවත් වෙනකොට ඒ තුල සැනසෙල්ල තව තවත් වර්ධනය වෙනවා, සෝපත් වෙනවා. ඒ වගේම අපිට අර පරණ තැනට යන්නත් පුළුවන්. ඈ දැන් නොතරයියක් ඇදලා එක පාට මාලිගාවක් හම්බුණා. ඒත් අර පරණ හිටම විකුණන්නේ දැන් පරණ පැලත් පොඩ්ඩක් බල්ලා ඉන්න යන්න පුළුවන්. ඒ දෙදී මාලිගාවක් හම්බුණාට පස්සේ මොකද පරණ පැලේ ඉන්නේ? මාලිගාවකට වෙලා ඉන්න පුළුවන්නේ. ඉතින් ඒ නිසා මේ මාලිගාවට වෙලා ආවහම සුවයි. ඒ නිසා මාහට වුණත් සද්ධර්මයේ දේශනා කරනකොට මහ සුවයක් දැනෙන්නේ. අභාසුවන්නේ වෙන අයට නම් දේශනා විවර වෙනකන් යන්තම් අද ඇති දේශනය කරලා ඉවරුණා කියලානේ හත වේදාගන්නේ කොයි වෙලාවෙද බලන්නේ. මට තව ඇත්තන් දවසක් විතර දේශනා ගන්න මම ඒ තරම් කැමතියි. මොකද ඒ තරමට මම ධර්මයේ තුල ජීවත් වෙන කාලයක් බවට පත් වෙනවා. ඒ නිසා රහතන් වහන්සේලාට ආර්ය ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කිරීම මිහිරක්. ධර්මයේ ඇසීම මිහිරක්. ධර්මයේ තුල ජීවත් වීම මිහිරක්. එනිසා මේක අපූර්වත්වයේ මිහිරි බවක් තියෙනවා. ඉතින් මුළු ඇඟම වෙලාගෙන ඉන්න ආත්ම දෘෂ්ටිය මෙතන තමා තුළම ඇති කරගන්නා වූ ඒ සම්‍යක් වීර්ය මත යම් ආකාරයක සමහර අයට කායික වශයෙන් දැනෙනවා, සමහර අයට ඒක දැනෙන්නෙම නැති අවස්ථා තියෙනවා. අවසාන තියෙන ආශ්‍රව ධර්මයක් සිඳෙනවත් එක්කම රාශේෂ විරාග නිරෝධ තත්ත්වය ඇති වෙනකොට තමන්ව යම් ආකාරයක මොන වගේ චලනයක් වෙනවද කියතොත් කෙලස් ගඟේ පීන පීන හිටපු මාළුව ගොඩට ගත්තා. එතකොට ජීවත්වන පරිසරේ මාරු වෙන්නයි හදන්නේ. ඉස්සර ජලයේ ජීවත් වුණා විඳීම් ඇලීම් ගැටීම් වල, දැන් විඳීම් ඇලීම් ගැටීම් නැතුව ජීවිතයක් ආරම්භ කරන වෙනස් ජීවිතයක්, පරිවර්තනයක්. දැන් ගේකින් ගේකට මාරු වෙනකොට වුණත් පුජ්‍යලේක් තුල යම් ආකාරයක අධ්‍යාත්මික පීඩනයක් හට ගන්නවා. ඉතින් ඒ වගේ යම් ආකාරයක පුංචි ස්වභාවයක් හට ගන්නවා. ඒක කිසිම මානසික පීඩනයක් තුළ හට ගන්න දෙයක් නෙමෙයි. ඒකේ තුළ ආබාධයක් ප්‍රශ්නයක් නැහැ. ඒකේ ප්‍රතිඵලයේ හැටියට තමන්ට දැනෙන්නේ ඉතාම සුවදායී තත්ත්වයක්. කකුලේ තියෙන කට්ටක් වුණත් අරන් දානකොට අරන් දාන මොහොතේ පීඩනයක් ලබන්න වෙනවනේ. අරන් දැම්මට පස්සේ තමයි එදෙන ඉඳලා සුවය සැහැල්ලුව විඳින සිද්ධ වෙන්නේ. ඉතින් ඒක සමහර අයගේ අධික ලෙස සිද්ධ වෙනවා. සමහර අයට ඒක වේදනාව අඩුවෙන් සිද්ධ වෙනවා. කට්ට කරන් දැමෙදිත් එහෙමයි. ශල්‍ය කර්මයේදිත් එහෙමයි. ඉතින් ඒකත් අපි ඒ තේරුම් අරගන්නට ඕන කාරණයක් බවට පත් වෙනවා. ඉතින් හැම දිනාටම මේ සද්ධර්මය හොඳින් ශ්‍රවණය කිරීමෙන්, හොඳින් මෙහෙයවීමෙන් විදර්ශනා කිරීමෙන් ඒ ධමයට අනුව පැල්ලීම තුළ මේ දෘෂ්ටි සියල්ලගෙන්ම සියලු සංස්කාරක ධර්මයන්ගෙන්ම නිදහස් වූ ඒ විමුක්ති ඥානය, ඒ තථාගත දර්ශනය, ඒ නිරෝධ දර්ශනය, ඒ ආවරණ නැති නිර්වාණය ගුණේ තමන්ට අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මේක බුද්ධත්වයවත් සකුදාගාමි අනාගාමි තත්වයක්වත් සෝහාන් තත්වයක්වත් නොවේ. නොමනසට පැමිණීම කිසිවෙක් නොවීම ආත්මය දෘෂ්ටියෙන් තොරවීමයි. දන්නෝ දනිති, නොදන්නෝද දැනගනිත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.